සම්පූරිතා පමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහයාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ තපෙන්ත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨඤ්ඤ වික්ඛවේ අච්චරේහි අබ්බුතේහි ධම්මේහි සමන්නාගතං උග්ගංගහපතින් හත්තේ ගාමකං ධාරේතාති ගෞරවනීය ස්වාමීන් වහන්ස සදහවත් වාසනාවන්ත පින්තුනි ලස්සනිස් මොන් විහාරස්ථානයේහි වස් කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදස්ත නිමිත ධර්ම දේශනාවට හුඟන් වීමටයි වෙනතුන් බලාපොරොත්තු වන්නේ. බොහොම දුර බැහැරින්දල ඇවිල්ලා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සල කෙරෙහි ගෞරවයෙන් ඔබේ ජීවිතයට ආලෝකයක් සලසා ගැනීමේ පැතුමෙනොයි මේ වැඩසටහනට ඔබ සහභාගී වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්ට ලැබෙන අවස්ථාව පිණිතුනි අපේ ජීවිතයේ ඊටාම සුවිශේෂී භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට සැලකන්නට ඕන. සසර බොහෝ කාලයක් අප විසින් සිදු කරන ලද පුණ්‍ය කර්මවල සහ ප්‍රාර්ථනාවක ආනිසංසයක් විදිහටයි අපට ධර්ම ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබෙන්නේ. සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතක බුදුදහම මහාන ලැබෙනවායි කියලා කියන්නේ පින්තුනි ඒක ජීවිතයේ සුවිශේෂම අවස්ථාවක්. අපේ ජීවිතේ ලැබෙච්ච දේවල් අතුරින් වටිනාම දේ තමයි සම්බුද්ධ ශාසනයක් තුළ ලැබෙන සද්ධර්මය. අනේ සද්ධර්මය ලැබෙන අවස්ථාවට කියන්නේ සවනානුත්තරිය කියලා. නැත්නම් සම් සම්පත්තිය කියලා. අපේ කන් දෙකෙන් අහන තියෙන උතුම්ම දේ තමයි ධර්මය. අන්නේ ධර්මය තමයි වෙනතුන අපේ ජීවිතේ වඩාත්ම සතුටෙන් ජීවත් වෙන තියෙන ක්‍රමය. බොහෝ විට අපේ ජීවිතයේ සතුට ගත කරන්න කියලා හිතාගෙන ඉගෙන කියා ගන්නවා, මිල මුදල් හරියම්බ කරනවා, ඥාති මිත්‍ර ආදීන් බඩු බාණ්ඩ අපි ළඟා කර ගැනීම තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. ඒ දේවලිනුත් අපට සතුටක් ලැබෙනවා. නමුත් ඒ සතුට වෙනතුනි ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ බාහිර භෞතික දේවල් හැම මොහොතෙම වෙනස් වෙමින් තියෙන්නේ, දිරාපත් වෙමින් තියෙන්නේ, විනාශය කරා ළඟා වෙමින් තියෙන්නේ. අනිත් කාරණේ තමයි ඒ දේවල් අපි කැමති විදිහට දිගටම අපිට පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. බාහිර දෙයක් තියා පිනතුනේ අපේ ශරීරයවත් අපි කැමති විදිහට පවත්වා ගන්න බෑ. අන්න එවැනි ලෝකයකට වටිනාම දේ හැටියට බුදුහමෝ දේශනා කළේ මේ සද්ධර්මය තුළින් අපේ ජීවිතය අපේ සිත ඉහළම මට්ටමට දියුණු කර ගැනීම. යම්කිසි කෙනෙකුට සද්ධර්මය ලැබුණා නම් ඒ සද්ධර්මය තමගේ ජීවිතය තුළින් අනුගමනය කරනවා නම් ඒ අනුගමනය කරන්න කරන්න අපේ ජීවිතයේ දක්න ලැබෙන ප්‍රධානතම ලක්ෂණ කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ ජීවිතයේ සතුට එන්න එනම වැඩි වෙන්නට ඕන. මේක තමයි ජීවිතයක තියෙන ලක්ෂණය. අනිත් දේ තමයි මේ සතුට අපි ජීවත්වන මේ වර්තමාන මොහොතේ අපට ලැබෙන්නට ඕන. අපේ ජීවිතයේ සතුට ලැබෙන බොහෝ දේවල් තියෙනවා. හැබැයි අපි හිතන් ඉන්නේ ඒ සතුට ලැබෙන්නේ Taman දැන් කරන වැඩ කටයුතු ටික කල ඉවරවට පස්සේ කියලා. ඒ නිසා තමයි අපි හැමදාම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවස පිනොතනි කවදාවත් එන්නේ නැහැ. ධර්මය කියන්නේ මේ මොහොතේ සතුට විඳින මොහොත. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියන එක නෙවෙයි. ඊයට වඩා හොඳ අදක් තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා හැමදාම උදෑසන අවදිනකොට අද තමයි මගේ ජීවිතේ ලස්සනම සතුටින්ම ඉන්න දවස කියලා තමන් හිතන්නට ඕන. ඒක අපට ලැබෙන්නේ ධර්මය තුළින්. ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තු පමණට තමයි එහි ඉහළම ආනිසංස ලැබෙන්නේ. ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සංදිත්තික අකාලික කියලා අපි කියනවා. සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිත කාලයේදී මේකේ ආනිසංස දැක ගන්න පුළුවන්. අකාලික කියපු විදිහට ඉක්මනින් මේ ආනිසංස දැක ගන්න පුළුවන්. මෙන්න මේත් එක්ක අපේ ජීවිතේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එහෙනම් ධර්මයේ පිළිපැදීම තමයි ජීවිතය අපි ඉහළින්ම තියාගන්න ඕනේ කියලා. මෙන්න මේ ආලෝකයේ ආශිර්වාදය ලැබීම සමගම අපේ ජීවිතයේ සැලසෙන ලක්ෂණයක් තමයි මේ ධර්මයේ ආනිසංස අපේ ළඟම කෙනාටත් දෙන්න අපි උත්සාහ කරනවා. ඔබ ජීවිතේ කොච්චර ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවාද කියලා රඳාපවතින්නේ ඔබ කොච්චර සතුටින් ඉනවාද කියන කාරණය මත. ඒ ධර්මය තුළින් කොච්චර සතුටින් ඉනවාද කියන එක ඔබටම බලා ගන්න පුළුවන්. ඔබ දන්න ධර්ම කාරණා ඔබ ළඟම ඉන්න අයට කොයිතරම් ප්‍රමාණෙන් කියලා දෙනවාද කියන කාරණේ. ඒක තමම තමා ගැන විමසලා බලන්න. දැන් අම්ම කෙනෙකුට හොඳ රසවත් ආහාරයක් ලැබුණොත් හොඳ දෙයක් ලැබුණොත් අම්ම කරන්නේ මොකද්ද? දරුවටත් ඒකෙන් ටිකක් ගිහිලා දෙනවා නේද? අන්නේ වගේ තමයි පින්නතුනි ඊටත් වඩා ඉහළ තැනකින් මේ ධර්මය ලැබෙනවා. ආනිසංසය ලැබෙනවා. විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට තමන්ගේ ස්වාමි භාර්යාවන්ට අම්මට තාත්තට මේ ධර්මය ලබා දෙන්න පුළුවන් ඉහළම දේ තමයි ලබා දෙනවා. දරුවේ මව්කසේ ඉන්න කාලේ ඉඳන්ම දරුවට ධර්මය ලබා දෙනවා. දරුවා කුඩා කාලේ පටන්ම මේක ආනිසංස ලබා දෙනවා. දරුවා ඉගෙනගෙන ඉවර වෙලා තමන් විස්රාම ගිහිල්ලා ධර්මය ලබා දෙනවා කියන කතාවක් නෙවෙයි. මේ ලැබෙන මුල්ම අවස්ථාවේදී තමන්ගේ ළඟමයට ධර්මය ලබා දෙන්න පුළුවන් උපරිම දේ ලබා දෙනවා. ධර්මයේ සඳහන් වෙනවා පින්වතුනි ඇයි අපට ධර්මයක් අවශ්‍ය වෙන්නේ කියන එක. අපි ලස්සනට හැමදාම එක වගේ ජීවිත ගත කරනවා නම් අපි කැමති බඩ බාණ්ඩ දේවල් හැමදාම එක වගේ තියෙනවා නම් අපිට ධර්මයක් අවශ්‍ය නැහැ. භාගතුන් වහන්සේ දේශනා කළා ඒක අහගෙන හිටපු රට්ටවල හඳු සඳහන් කරනවා ඇයි ධර්මයක් අවශ්‍ය වෙන්නේ කියලා. ධර්මයක් අවශ්‍ය වෙන්නේ කාරණා හතරක් නිසා. උපනීත ලෝකෝ අද්දෝ අපිට කෙනෙක් ටික බියපත් වෙනවා. වයසට යනවා. අන්නේ වයසට යනවත් එක්කම මේ ශරීරයේ තියෙන ලස්සන අඩු වෙනවා. රූප සම්පatti අඩු වෙනවා. නිරෝගීකම අඩු වෙනවා. තමගේ ළඟම හිටියේ ඥාති මිත්‍ර ආදීන් ටිකෙන් ටික වෙන් වෙනවා. අවසානයේ අඩු උදකලා වෙනවා. අන්න එතෙන්දී පුහුණු කරන දෙයක් තමන්ගේ ඉතුරු වෙලා තියෙනට ඕන. ධර්මයක් අවශ්‍ය වෙන පළවෙනි කාරණේ තමයි වියපත් වීම, දිරාපත් වීම කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි අත්තාන ලෝකාන විස්සරෝ. අපට අපේ ජීවිතය ගැන සම්පූර්ණ පාලනය කරන්න බැරි කම. අපි හිතන් ඉනවා අපි ඇසුරු කරන පුද්ගලයන්, දරුවෝ, අපේ රූප සම්පන්නිය, අපේ රැකියාව, අපේ ධනෙ, අපේ නීරෝගීකම මේවට පාලනය කරන්න පුළුවන් කියලා අපි හිතන් ඉන්නේ නේද? ටික කලක් පුළුවන් වෙන තුනේ පාලනය කරන්න. නමුත් අවසානයේ අපට තේරෙනවා මේව පාලනය කරන්න බෑ කියලා. අන්නේ පාලනය කරන්න බැරි නිසා ධර්මයේ කියන එකක් ඕන. ඊළඟ කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සම්බන් මහය ගමනීය. අපි සියල්ලක්ම දේවල් අත්හැරලා යන්නට ඕන. එක මොහොතෙන් එක ඇසිපිය ගන්න මොහොතෙන් අවුරුදු 50ක 60ක 80ක සම්බන්ධතා උපයපු ධනිය ඥාතින් සියල්ලක්ම විතරක් නෙවෙයි අපේ මේ භෞතික ශරීරයත් අපට අත්හරින වෙනවා. බුදුහාම දේශනා කර එක නිතර මෙනෙහි කරන්න කියලා. සබ්බේ පේහි මනාපේහි නානා භව විනා භව අභිනන් පච්චේකිතම්. එක මොහොතෙන් අපට සියලක්ම හි වෙනවා. වැඩි දෙයක් තබා පිනොතින් අපේ ගෙදර දෙමිය ගියොතින් පෑය ගානක්වත් අපි ගෙදරවත් තියාගන්නේ නැහැ. හවස මරණයට පත් වුණොතින් ඊළඟ දවසේ උදේ වෙනකම්වත් අපි ගෙදර තියාගන්නේ නැහැ. පෑය ගානකින් ගෙදරින් පිටත් කරනවා. බැරි වෙනවත් රාත්‍රි නැහනත් දැන් ඉන්දිය ගන්න වෙලාවෙ මිය ගියොතින් පොඩි අවස්ථාවක් තියෙන එළිය නැකන් ඉන්න පුළුවන්. අනිත් අය දැනගන්නකම්. දැනගත්තු ගමම ඉක්මනට මෙහාන. එනොතින් මේක තමයි ස්වභාවය. මේක කාටවත් දොස් කියන දෙයක් නෙවෙයි. මේක යථාර්ථය. ඔබ බලන්න ඔබ කොච්චරනම් ජීවිත කාලය දරුවන් වෙනුවෙන් කැප කළ තියෙද? ඔබ ජීවිතේ කොච්චර කාලයක් ඔබේ ඉඩම වෙනුවෙන්, ඔබේ ගෙදර වෙනුවෙන්, ඔබේ රූප සම්පත්තිය වෙනුවෙන්, ඔබේ අධ්‍යාපන සුසුකම් වෙනුවෙන් ඔබ ජීවිතේ කොච්චර කැප කළ තියෙද කියලා බලන්න. අනේ සියල්ලක් මේක මොහොතින් අත්හරින සිද්ධ වෙනවා. අනේ අත්හරින මොහොතේයි අපට කියලා දැන් ජීවිතේ ඉතුරු වෙලා තියෙනට ඕන. ධර්මයක් අවශ්‍ය වෙන ඊළඟ කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තනහදාසෝ. කොච්චර ජීවිතේ සම්පත් ලැබුණත් කිසි දවසක තෘප්තියක් නැහැ. ඇති කියන හැඟීමක් නැහැ. වඩ වඩාත්ම තව තවත් ඒකරාශි කරගන්න තමයි බලන්නේ. මෙන්න මේ අතෘප්ති කරපව නිසාත් අපට ධර්මයක් අවශ්‍ය වෙනවා පින්නතුනි. එතකොට මේ අනුව ටිකෙන් ටික වයසට යෑම සියලක් මාත්‍රකලයන් අපේ ජීවිතයේ කිසිවක් නිස්සේ පාලනය කරගන්න බැරි වීම සහ කොච්චර ලැබුණත් මදී කියන හැඟීම සහ තෘෂ්ණාවට දාස වී වාසය කිරීම මෙන්න මේ කරුණු නිසායි පිනතුනේ අපට ධර්මයක් අවශ්‍යයි. ඒ නිසා අපි කොයිතරම් දුරට ධහමට ආවද කියලා අපටම අපි ගැන බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? අපේ දවසට වැඩිපුර කුමක් ගැනද හිතන්නේ? දවසේ පැය 24න් නැත්නම් අවදියෙන් ඉන්න පැය 17 18 කාලයේදී වැඩිපුර Taman දවසට මොනව ගැනද හිතන්නේ කියන්න අවශ්‍ය නැහැ. ඔබම හිතලා හිතා ගන්න. ඒ හිතන දේවල්, දායන දේවල්ද ඔබට ගෙනියන්න පුළුවන් ආධ්‍යාත්මික ශක්තියක් තියෙන දෙයක්ද කියලා බලන්න. වෙනත් විදියකින් කියනවා නම් ඔබට යම් කෙනෙක් කිව්වොතින් ඔබට තව ජීවත් වෙන තියෙන පැය 24යි කියලා. හෙට හවස 6 වෙනකොට ඔබ මිය යනවා කියලා කෙනෙක් අපට කිව්වොත් ඔබ මෙන්න මේ පැය 24දී මොනවද කරන්නේ? නිකන් හිතලා බලන්න. මේව හිතලවත් නෑ අපිනේ. නිකමට හරි මොහොතක් හරි පින්නතන හිතලා බලන්න මේක. අපි හැමදාම ජීවත් වෙන්නේ නෑ නේ. අඩු ගානේ 2200 දී හරි මිය යනවා නේ. පින්නතුනේ අන්න ඒ කාලය තුල අපි කරන්නේ මොකක්ද කියන එක අපේ නිතර නිතර හිතලා තියෙනට ඕන. අන්න එතනින් තමයි අපි කොච්චර දහමට ආවද කියලා බලන්නේ. කොච්චර පුහුණුවක් තුල තමයි ඉන්නවාද කියන කාරණේ තීරණය කරන්නේ. ඉතින් පින්නතුනේ මෙන්න මේ ධර්මයේ පිළිබඳව සුවිශේෂී සූත්‍රයක් අද අප තේමා කරගත්තේ. අපිට බොහෝ වෙන කලාතුරකින් අහන්න ලැබෙන සූත්‍රයක්. මේ සූත්‍රය සාමාන්‍ය සූත්‍ර වාගේ නෙවෙයි. ඔබට මේකේ තියෙන කාරණා අහනකොට ඔබේ හිත නොයෙක් අරමුණු කරා යයි. හිත යම් යම් දේවල් එක ගැටෙන්න පුළුවන්. එහෙම නොවන විදිහට හිත හොඳට පරිස්සම් කරගෙන දේශනාව අවසානයටම අහන්න. මේක අපි එදින දහන බණක් වගේ නෙවෙයි. ඊට වඩා සම්පූර්ණ වෙනස් දේශනාවක් අද අපි මේ කරන්නේ. මේ සම්බුදු සසුනේ සද්ධර්මයේ තුලට පැමිණෙච්ච ඉහළ තලයේ හිටිය ශ්‍රාවකෙගේ ජීවිතයේ තියෙන සුවිශේෂී ලක්ෂණ අටක් තමයි මේ සූත්‍රෙන් දැක්වෙන්නේ. මේ ශාසනයේ පින්තුනි ලක්ෂණය තමයි එදා බුදුරජාණන් වහන්සේට හමු වෙච්ච බොහෝ දෙනෙක් සසර බොහෝ පෙරම්පුරාගෙන ප්‍රාර්ථනා කරගෙන ආපු අය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන මාපුවාය. අන්නේයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී විශේෂයෙන්ම ඒයගේ සිත ගැන බලලා ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේට සුවිශේෂී ඥානයක් තිබුණා. ඉන්ද්‍රිය පරෝපරියති ඥානය, ආඥානුසේ ඥානය කියන මෙන්න මේ විශේෂ ඥානයන් උපයෝගී කරගෙන උන්වහන්සේ බලනවා ඒ අහන ශ්‍රාවකයන් කොයි මට්ටමේ බුද්ධි තලයේ ඉන්නයිද කියලා. දැන් ඔබ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනවා නම් උන්වහන්සේ ඔබේ අධ්‍යාපන සුසුකම්වත් ඔබේ කුලයවත් ඔබ මාසිත ගන්න වැටකවත් ඔබ අහු වාහනේ කොයි වගේ වාහනේද කියලාවත් ඒ කිසිම දෙයක් නෙමෙයි බලන්නේ. උන්වහන්සේගේ ඥාණයෙන් හරියට ඔබේ සිත ස්කෑන් කරලා බලනවා. ඔබ සසරෙන ගමනේදී ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම. යදරොත් විශේෂයෙන්ම ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාව කොයිතරම් ඔබ පුහුණු කරපු කෙනෙක්ද කියලා බලනවා. ඒක බලන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණි. ඊළඟට බලනවා කොයිතරම් ආශ්‍රව අනුශය ධර්ම ඔබේ හිතේ තියෙද කියලා, අපේ හිතේ තියෙද කියලා. අන්න ඒක බලලා එතනනුව තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ හැකියාව පින්නතුනි බුදුරජාණන් වහන්සේට පමණයි තිබුණේ. ඒ හැකියාව වැඩි දෙයක් තමා මහා කච්චාන හාමුදුරුවන්ටවත් තිබුණේ නැහැ. ඒ හැකියාව සරුවත් හාමුදුරුවන්ට, මුගලන් හාමුදුරුවන්ට, මහා කච්චාන හාමුදුරුවන්ටවත් තිබුණේ නැහැ. ඒ හැකියාව බුදුරජාණන් වහන්සේට පමණයි තිබුණේ. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට පොදුවේ මුල ඉඳන් අග දක්වාම සවිස්තරාත්මක දේශනාවක් කරනවා සාමාන්‍ය අසනහයට. එතකොට අසනය දැනගන්නට ඕන තමන්ට මේ දේශනාවෙන් ගන්න පුළුවන් උපරිම දේවල් ටික ගන්න. අනිත් දේ තමයි ධර්ම ශ්‍රවණය කරනකොට තමන් හිතනට ඕන මේක තමන්ගේම ජීවිතයට ප්‍රයෝජනවත් පිණිස කාරණයක් කියලා. බොහෝ විට අපි ධර්ම ශ්‍රවණය කරලා උනාට පස්සේ හොඳ බණක් කියලා කියනවා. ඇයි අපි කියන්නේ හොඳ බණක් කියලා? හොඳ බණක් කියලා කියන බොහෝ දෙනෙක් කියන්නේ තමන්ට හොඳ නිසා නෙවෙයි. ඒ බණ අහපු අනිත් අයට පාඩමක් වෙන දෙයක් කියලා තියෙනවා නම් ඔයාට හොඳ කාරණයක් තමයි හඳුර කිව්වේ. ඔයා ඉගෙන ගන්න ඕක. ඔයාටම තමයි බණ කිව්වේ. අනිත් කෙනාගේ අඩුවක් හිතලා අන්න අනිත් කෙනාට හොඳ නම් තමයි හොඳේ කියලා කියන්නේ. අනිත් දේ තමයි තමන්ට දැනෙන්න තමන් ඉන්න මතයක් තියෙනවා නම් ඒක හොඳ හෝ වේවා නරක හෝ වේවා තමන්ගේ මතයට එකඟ නම් ඒ බණ හොඳයි කියලා කියනවා. පින්නතුනේ මේ දෙකේදී මම හුඟා කල්පනා කරේ වෙන්නට ඕන. ධර්ම දේශනාවේ සාරතකත්වයම නේ බලන්නේ. බුදුරජාන් වහන්සේගේ කාලේ ධර්ම ශ්‍රවණය කරපු අයට විතරම හිතෙන්නේ මේක මටම කියන බණක් කියන හැඟීමම තමයි ඇහුවේ. අනිත් කෙනාට ඒක යොමු කරේ නැහැ. තමන්ට මේකෙන් සුළු හෝ කාරණයක් තමන්ගේ හිත දියුණු කරගන්න ප්‍රයෝජනවත් නම් අන්න ඒකයි බලන්නට ඕන. අද අප මේ සාකච්ඡා කරන්නේ අංගුතර නිකායෙහි අට්ඨක නිපාතේන හත්ථී ගාම උග්ග කියන සූත්‍රය. කරුණු අටක් පිළිබඳව දැක්වෙන සූත්‍රය. මේ සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකය තුළ අපට දැක ගන්න පුළුවන්. මේ ශ්‍රාවකයෙකුගේ තුළ ජීවිත වෙනස තමයි මේකෙන් දැක්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ උන්වහන්සේ මුණගැහිච්ච බොහෝ ශ්‍රාවකයන්ගේ ජීවිතවල විශාල වෙනස්කම් සිද්ධ වුණා. ඔබහලෙත් සුදත්ත සිටුවරයා. සුදත්ත කියලා කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමාට. ඔහුට බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ලැබුණේ යාළුවෙක්ගේ ගෙදරකට ගිහිපු වෙලාවේදී. ඔහු යාළුවෙක්ගේ ගෙදරට ගියපු වෙලාවේදී ඒ ගෙදර ලොකු උත්සවයක් වගේ. ඔහු අහුව මොකද මේ හෙට මොකද මේ තියෙන උත්සවය කියලා. එයා කිව්වා හෙට බුදුරජාණන් වහන්සේට දානය පූජ කරන්නයි මේ සූදානම් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන නම ඇහුව විතරයි ඔහු එවලෙම බුදුහාඳුරු හමු වෙන යන තීරණය කළා. නමුත් ඔහු පස්සේ තේරුම් ගත්ත මේ සුදුසු වෙලාවක් නෙවෙයි කියලා එළි වෙනකන් හිටියා. නමුත් ඔහුට එළි වෙනකන් නිදගියේ නැහැ. රාත්‍රී අවස්ථා ගානකදී අවදි වුණා එළි වෙලා කියලා හිතාගෙන. ඒ තරම් සතුටක් ඇති වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන කියලා ධර්ම ශ්‍රවණය කළා. එන්ට බාහ්‍ය දාරු කීරිය. බාහ්‍ය දාරු කීරියටත් ඒ වගේ බුද්ධ කෙනෙක් නැති නෑ වුණ විතරයි ඔහු එතනින්ම සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. ධර්මශ්‍රවණය කළා, ධර්මාවබෝධය ලබා ගත්තා. මෙන්න මේ වගේ ධර්මාවබෝධය ලබා ගත්තාගේ ජීවිතවල තියෙන ලක්ෂණයක් තමයි ඔවුන්ගේ ජීවිතයෙන් සංවර්ධනය වෙන ගමන්ම, ආධ්‍යාත්මිකව සංවර්ධනය වෙන ගමන්ම ඔවුන් අනිත් අය සමග කටයුතු කරපු ආකාරයන් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ වෙනස අනිත් කෙනාට බාධාවක් වෙන විදිහට, අපහසුාවක් වෙන විදිහට නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් ඇටියෙට විසාක කියලා සිටුවරෙක් හිටිය බුදුරජාණන් ශ්‍රීගේ හරි. විසාකාව නෙවෙයි විසාක කියලා කිරිමෙ කෙනෙක්. මේ විසාක සිටුවරයා රජගහ නුවර හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මුල්ම කාලේ ඔහු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. බණ අහපු මේ විසාක සිටුවරයා එදාම සෝවාන් වුණා. පසුව සකදාගාමි වෙලා කාලිකදී අනාගාමි වුණා. අනාගාමි වුණාට පස්සේ ගෙදරදී ඔහු විවාහ වෙන්න හිටිය කෙනෙක්. ඔහුට ලස්සන භාර්යාවක් හිටියේ ධම්ම දින්නා කියලා. අන්නේ ධම්ම දින්නා දැක්ක මොකක් හරි මේ සිටුවරයාගේ වෙනසක් තියෙනවා කියලා. වෙනද වගේ නෙමෙයි හැසිරෙන්නේ. ඊට පස්සේ ආවා මොකද්ද මේ වෙනස කියලා. ඔහු සඳහන් කළා මම මේ වගේ ආධ්‍යාත්ම දියුණුවට ආව කියලා. ඊට පස්සේ අමුසමියන් වශයෙන් ගත කරන ජීවිතය තවදුරටත් ඒ විදිහට ගත කරන්නේ හැබැයි නිවසම හිටියා. ධම්ම දින්න ආව මේක තේරුම් අරගෙන මොකද කළේ? මේ භාර්යාව ධම්ම දින්නා කියනවා මටත් ඒ ධම්මගේ යන්න ඕන කියලා. ඇය තීරණය කළා ඉක්මනින්ම මේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඕන කියලා. ඒ විතරක් නේ ධම්ම දින්නා කියනවා. අර ස්වාමි පුරුෂයා අනාගාමී වෙච්ච මොහොතක භාර්යාව මොකද කියන්නේ? භාර්යාව කියන මට පැවිදි වෙන්න ඕන කියලා. විසාක සිටුවරේ බොහොම ධනවත් කෙනෙක්. රජතුමා ළඟින් ඇසුරු කරපු වෙනේ බිම්බිසාර රජතුමා. රජතුමාට කිව්වා මගේ භාර්යාව මේ වගේ පැවිදි වෙන කැමතියි කියලා. රජතුමා විශේෂ පෙරහැරක් මුළු නගරේම සරසලා විශාල පෙරහැරකින් තමයි ධම්ම දිනාව විහාරස්ථානට පිටත් කළේ. නිකන් නෙවෙයි රන් දෝලාවක ඔසවාගෙන ගියේ මහාන වෙන්න. එහෙම ගිහපු ධම්ම දිනා බුදුරජාණන් වහන්සේ පැවිදි වෙලා ඊළඟට ඒ ප්‍රදේශයේ සිටිය බොහෝ දෙනෙක් යහළු මිත්‍රාදීන් මේ ධම්ම දිනාව බලන්න ආවා. ඈ තිරණය කළා ආයට බණ භාවනා කරන්න බාධාවක් කියලා. ධම්ම දිනා ඈත ප්‍රදේශයක භාවනා කරන්න ගියා. ගිහිල්ලා ඉක්මනින්ම නැවත ආවා. දැන් විසාක සිටුවරේට ටිකක් ප්‍රශ්නයක් ඇහිම ඉක්මනින්ම ආවේ කියලා. ඇහිම ඉක්මනින්ම ආවේ. ඔව් ඉක්මනින්ම රහත් වෙනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඒ බව සඳහන් කරන්නේ මේ වැඩම කළ තියෙන්නේ. ධම්ම දිනා මෙහෙණිය. මේ විසාක සිටුවරේ මේක හරියට මුලින් දැනගත්තේ නැහැ. මේ මෙහෙණින් වහන්සේ බලන්න හමු වෙන ගියා. දැන් මේ විසාක කියන්නේ නිකන් කෙනෙක් නෙවෙයි, අනාගාමී කෙනෙක්. මේ ධර්මයේ තියෙන සුවිශේෂීම කාරණා ටිකක් ධම්ම දිනාගෙන් ප්‍රශ්න කළා. විඥානය, ප්‍රඥාව, ස්කන්ධ, පංචස්කන්ධය, ආරෂ්ඨික මාර්ගය, ත්‍රිවිධ ශික්ෂාව, මේ වගේ ධර්ම අහන්න පුළුවන් සුවිශේෂම ගැඹුරුම කාරණා වලින් ධම්ම දිනාව අභියස එයට ගරු බුහුමන් දක්වලා එයගෙන් ප්‍රශ්න කළා. මේ ප්‍රශ්න කරපු සියලුම ප්‍රශ්න වලට ඉතාම ඉහළ මට්ටමේ උත්තර දුන්නා. ධර්මයේ සඳහන් වෙනවා හරියට ඉතාම තීනු ආයුධයකින් හරියට නෙළුම් දඬු කපන්න වගේ ඉතාම පහසුවෙන් මේ ගැඹුරු ප්‍රශ්න වලට ධම්ම දිනා උත්තර දුන්න කියලා චුල්ල වේදන සූත්‍රය බලන්න වෙනතුනි. කාන්තාවන්ගේ ප්‍රඥා පාඩවේ ප්‍රඥා මහිමේ බලන්න. ඔබ වෙන කාන්තාවන් අතීතයේ මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කළ ආකාරය. මේ ප්‍රශ්න ටිකේ උත්තර හිතේ තියාගෙන විසාක සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන ගිහිල්ලා මේ සියලුම විස්තර සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විසාක ධම්ම දිනාව හරීම ප්‍රඥාවන්ත කෙනෙක්. එම වහ ප්‍රඥාවන්ත කෙනෙක් මගෙන් මේ ප්‍රශ්න වලට උත්තර ඇහුවත් මම දෙන්නේ මේ උත්තරමයි කියලා. බලන් වෙනතන. ඒ තරම් මට්ටමට ආවා තමන්ගේ ස්වාමියාගේ මග අනුගමනය කළා ඉක්මනටම මේ ධර්මකට ආපුවායි. වෙනතනි මේ සද්ධර්මය කියන්නේ සම්පූර්ණ මේ ජීවිතයේ ඉතාම සතුටෙන් ඉතාම ප්‍රායෝගිකව ජීවත් වෙන ක්‍රමය. ඒකේ මූලික පියවර තමයි පංචශීලය කියලා කියන්නේ. පංචසීලය ආරක්ෂා කරනවා නම් තමන්ගේ ගෙදර කොයිතරම් සැනසෙලිදායක ස්ථානයක් වෙනවද? කොයිතරම් සතුටින් ජීවත් වෙනවද? අනේ පංචසීලය තමයි මේ ධම්මගේ මූලික අත්‍යවශ්‍යම. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි තෙරුවන් සරණ ගියා නම් ඒ තෙරුවන් සරණ ගිය ගමන්ම ඊළඟට පිළිගන දේ තමයි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදී වශයෙන් කියන පංචසීලය. පිනතුනේ මෙන්න මේ ටික විතරක් ඔබේ ජීවිතයට ඇති. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත් පංචශීල ආරක්ෂා කිරීමත් මේක පිනතුනේ දවසට වැඩි වාර ගාණයක් හිතන්න. මහා ලොකු ධර්ම කරණවට යන්න ඕනේ. මේ අටට කියන්නේ තෙරුවන් සරණ යාමත් පංචශීල ආරක්ෂා කිරීමත් කියන මේ කරුණ අටට කියන්නේ මහා පුණ්‍ය ගංගා පින් උල්පත් අටක් කියලා. පුඤ්ඤාභිසන්ද සූත්‍රය දැක්වෙනවා. අන්නේත් එක මිදිරට යනකොට තව සුවිශේෂ සූත්‍රයක් අපට මුණ ගැහෙනවා. ඒ තමයි සිගාල සූත්‍රය. අපි සිගාල වද සූත්‍රය කියලා කියන්නේ. අන්නේ සිගාල සූත්‍රයේ තියෙනවා සතර කර්ම ක්ලේශ, සතර අගති, අපාය මුඛය, අසුරු කළ යුතු මිත්‍රයන් මේ වගේ කාරණා ටිකක් තියෙනවා. ඊට පස්සේ සමාජය කොටස් 6කට බෙදලා ඔවුනුන්ගේ යුතුකම් කරන ආකාරය තියෙනවා. පින්නතුන් මේ සූත්‍රයේ කරුණුත් හොඳට අධ්‍යයනය කරන්න. ඔබ තෙරුවන් සරණ යාමත් පංචශීල ආරක්ෂා කිරීමත් ඒ අතර අපේ දිව්‍ය පැවැත්ම, අපේ ජීවිතය ගත කරන අපේ ඇජෙන්ඩා එක, අපේ න්‍යාය පත්‍රය සම්පූර්ණ විස්තර කරලා තියෙන්නේ සිගාන සූත්‍රය. කොයිතරම් ප්‍රායෝගික වුණත් පින්නතුනි ගෙදර සාමි දියණියට කැමති ඇඳුම් පැනඳුම් රන් ආභරණ ආදී අරන් දෙන්න කියලා තියෙනවා. ඒ නිසා ඔබේ සාමි පුරුෂයා ඔබට සලකනවා දකින්න කැමති නම් හොඳට යට ධර්මය කියලා දෙන්න. ධර්මයේ ඉගෙනගත්තු පමණට ඔබේ සාමි පුරුෂයා ඔබට සලකනවා. ධර්මයේ ඉගෙනගත්තු ප්‍රමාණයට ඔබේ භාර්යාව සිල්වන්ත වෙනවා. ධර්මයේ ඉගෙනගත්තු පමණට ඔබේ දරුවන් කීකරු වෙනවා. ධර්මය ඉගෙන ගත්ත පමණට ඒ අය හැම දෙනෙක්ම සත්පුරුෂයන් වෙනවා පින්නතුනි. අන්න ඒකේ සම්පූර්ණ විස්තර ටික තමයි මේ සූත්‍රෙන් දැක්වෙන්නේ. ඕරුන්ගේ යුතුකම් ඉතාම ලස්සනට දේශනා කරනවා. මේ ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන විතරක් නෙවෙයි, මරණයෙන් පස්සේ ජීවිතය සුගතිගාමි වෙන ආකාරයත් ඒ තුළ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. මේ ධර්මයෙන් ඉන්නවනම් ඔහු පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙනවා කියලා. මොගලන් මහරහතන් වහන්සේ විවේක අවස්ථාවේදී දිව්‍ය ලෝක වැඩම කළා තියෙනවා. වැඩම කළේ දෙවියන් එක සාකච්ඡා කළා තියෙන කොයි පින්කම් කළාද දිව්‍ය ලෝක ඉපදුනේ කියලා. එතෙන්දී ඈ බොහෝ විට කියපු දේ තමයි අපි ධාර්මිකව ධනෙ උපයාගෙන සිල්වන්ත ජීවිත ගත කළා, දරුවන් දැහැමිව පෝෂණය කළා, ඒකෙන් තමයි සුගතිය ආවේ කියලා. එනිසා පේනතින ඔබ සිල්වන්ත ජීවිතයක් ගත කරමින් ධර්මානුකූලව ධනෙ උපයමින් තමන්ගේ දරුවන් ටික පෝෂණය කරගෙන ගෙදර හිටියත් ඔබට සුගතිගාමී වෙන මාර්ගය බුදුදහමේ කියලා තියෙනවා. හැබැයි ඊට වඩා ඉහළ තලයකට යන්නට බුදුහාමුදුරුවෝ අපට නිතර අනුශාසනා කරනවා. භාගතුන් වහන්සේ දිනක් වැඩ සිටින අවස්ථාවක උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂ කාරණයක් දේශනා කරනවා. අට්ඨේ භික්ඛවේ අච්චරේහි අබුතේහි ධම්මේහි සමන්නාගතං උග්ගං ගහපතින් හත්තිගාම කන්දහරේට කියලා. මහණෙනි හත්තිගාමේ ඉන්න, ඇත්ගමේ ඉන්න, නැත්නම් ඇතුගල පුරවරේ කිව්වත් කමන්නේ, ඇත්තු ඉන්න නගරේ ඉන්න හත්තිගාම කියන මේ තැනත්තාගේ ළඟ විශේෂ කාරණා අටක් තියෙනවා කියලා භික්ෂුන් වහන්සේට දේශනා කළා. හැබැයි කාරණාට මොනවද කියලා කිව්වේ නැහැ. ඊට පස්සේ එතනදී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ උදෑසන කාලේ මේක සඳහන් කළේ සිවුරු හැඳ පෙරවාගෙන මුනු වහන්සේ මේ උග්ග ගෘහපති හිටිය නිවසට වැඩම කළා. ඒ නිවසට වැඩම කරාම ඒ සිටුතුමා මේ ස්වාමීන් වහන්සේට දානය පූජා කළා. දානය පූජා කළ වැඳලා ඒ සිටුතුමා පැත්තකින් නමස්කාර වේදී මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සිටුතුමනි අද භාගතුන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කළා. මොකද ප්‍රකාශය? ඒ තමයි උන්වහන්සේ දේශනා කළා ඔබේ ළඟ සුවිශේෂ කාරණා ආශ්චර්ය අද්භූත කාරණා අටක් තියෙනවා කියලා සඳහන් කළා. මොනවද ඒ කාරණා කියලා ඇහුවා. එතෙන්දී මේ ස්වාමීන් වහන්සේට අර උග්ග ගෘහපතියා සඳහන් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මොන කරුණාවටක් බලාපොරොත්තු වුණාද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මට ජීවිතේ සිහිපත් කරනකොට ඒ වගේ සිහි කරන්න පුළුවන් විශේෂ කාරණා අටක් තියෙනවායි කියලා. හා එහෙනම් සිටුතුම්නේ කාරණා ටික සඳහන් කරන්නයි කියලා දේශනා කළා. ඕනේ දැන් එක එක දේශනා කරමු. පළවෙනි කාරණේ මොකද්ද? පළවෙනි කාරණේ තමයි මේ උග්ග ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මට භාගතුන් වහන්සේ මුලින්ම මුණ ගැහුනේ නාගවන කියන උද්‍යානයේදී. සතුට වෙන මිනිස්සු කියලා විවේකේ ගන්න සතුට වෙන උයනකදී තමයි මට හම්බ වෙන්නේ. එතෙන්දී මම විවේක මං විනෝදෙන් හිටියේ. මං ටිකක් මත්දැනුත් පානය කරලා හිටියේ දැන්. එහෙමත් කියනවා. මං ටිකක් මත් මතින් එදා හිටියේ. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම මට උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටියා. ශ්‍රද්ධාව පිහිටි විතරක් නෙවෙයි ਉਹ සඳහන් කරනවා සුරාමදය දුරුණා කියලා. මත්ගතිය නැති වෙලා ගියා කියලා. දැන් උනා සමහර අය මත්මතෙන් ඉන්නකොට ගෙදර ආවට පස්සේ මත්මත නැති වගේ ඉන්නවනේ. අමතාට දැක්වතින් පොලිසිය මහත්තයෙක් දැක්වතින් මත්මත නැති වගේ ඉන්නවනේ නේ. ඒ බොහෝ විට බයට ඇති වෙන්නේ. නමුත් මෙතෙන්දී ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබිච්ච ශ්‍රද්ධාව ගෞරවය නිසාම උට අර මත්ගතිය හිඳලා ගිහිල්ලා එකපාරම බුදුහාඳුරු ගැන සිහිය පිහිටුණා ශ්‍රද්ධාව ඇති වුණා කියලා. ඔහුගේ මත් මත සිඳුනා කියලා. අයං කටමෝ අච්චරියෝ අභූතෝ ධම්මෝ. මං හිතනවා මෙන්න මේක මගේ ආශ්චර්ය අද්භූත කාරණයක් වෙන්න පුළුවන් කියලා. මේක පින්නතුනේ අපට සාමාන්‍ය දෙයක් වුණාට මේ පුද්ගලයාට එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඔහු ගත කරපු ජීවිතයත් එක්ක ඔහු එතෙමන ජීවිතේ වෙනත් කෙනෙක් එක්කර සලකපු කෙනෙක් නොවෙන්න පුළුවන්. ඔහුට මේ වගේ පුණ්‍ය නිධානයක් මහා සත්පුරුෂයෙක් මුණ ගැහිච්ච අවස්ථාව ඔහු ජීවිතයේ සම්පූර්ණ පරිවර්තනයක් වෙච්ච මොහොතේ මේ මුල් කාරණේ සඳහන් කරනවා. දෙවෙනි කාරණේ තමයි ඔහු කියනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච මුල් අවස්ථාවේදීම මම බුද්ධ ධම්ම සංඝ කෙනෙක් තෙරුවන් සරණ ගියා. අනිදී බුදුරජාණන් වහන්සේ මට දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනවන් ඕකාරං සංකලේසං ආදී වශයෙන් සඳහන් කරන දානයේ පිළිබඳව කතා, සීලේ පිළිබඳව කතා, ස්වර්ගයේ පිළිබඳව කතා, කාමයන්ගේ ආදීනම, නික්ඛම් ආනිසංස කියන මෙන්න මේ කාරණා සහිත වූ ආනුකොබ්බේ කතා, අනුපූර්ව කතාව දේශනා කළා. අපි කියන අනුපිළිවෙල කතා කියලා. අන්නේ ක්‍රමානුකූලව අනුපිළිවෙල කතා උන්වහන්සේ දේශනා කළා මට. විශේෂයෙන් කම්මසකතා සම්මාදීකිට අදාළ කාරණා දේශනා කළා. අන්නේ ටික දේශනා කරාට පස්සේ මගේ හිත මෘදු වුණාට පස්සේ හිත තැම්පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය සම්බන්ධ වූ සාමෝක්ඛංශික දේශනා මට කළා. ඒ දේශනාව කරාට පස්සේ මගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණා. යම් කිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මෙන්න මේ හේතුඵල ධම්ම මට තේරුණා. දුකේ හට ගැනීම හා නිරෝධය මට තේරුණා. තේරුණු ගමන් මම බ්‍රහ්මචර්ය ශික්ෂාපදයේ සහිත වූ පංචශීලය මම සමාදන් වුණා කියලා. දැන් මේ තැනත්තා නිකන් කෙනෙක් නෙවෙයි පිනොතුනි. මොහු විවාහ වෙලීට කෙනෙක්. ඔහුට බාහිරයන් හතර දෙනෙක් හිටියා කියලා සඳහන් කරනවා. ඔහුගත් ධනවත් කෙනෙක්. ඒ කාලෙ විදියට එහෙම විවාහ වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ නැති. බාහිරයන් හතර දෙනෙක්, සුරූපී බාහිරයන් හතර දෙනෙක් හිටිය බද්දරයවනේ හිටියේ මේ සිටුතුමා ධර්ම ශ්‍රවණය කරපු මුල් අවස්ථාවේදී මොහු සපත කළා මං අද පටන් බ්‍රහ්මචර්ය එක ජීවිතයක් ගත කරනවා කියලා. කාමභෝගී ජීවිතෙන් සම්පූර්ණ වෙන්වෙච්ච ජීවිතයක් මා ගත කරනවා කියලා එතෙන්දී බුදුහාඳුරෝ ඉදිරිපිට සහති ගුණ වෙනද ඕ සඳහන් කරනවා මෙන්න මේක මගේ ආශ්චර්ය අද්භූත කර්ණයක් කියලා. අයන් ද්විතියෝ අච්චාරියෝ අභූතෝ දවනි. මේක තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත කර්ණය. දැන් බුදුරජාණන් වහන්සේ මුණගැහිලා මුලින්ම බණහල පංචශීලයේ සමගම් ඉච්චා ඉන්නවා. ඒක විශේෂ දෙයක් නෙමෙයි පින්නතුනි. ඒකේදී කාමවරද හැස්සීමේ වෙන්වීමේ ශික්ෂාපදේ තමයි සමාදන් වෙන්නේ. නමුත් මෙතෙන්දි එහෙම නෙවෙයි. මෙතෙන්දි ඊට වඩා ගැඹුරට ගිහිල්ලා ඒ මොහොතේ පටන්ම සම්පූර්ණයෙන්ම කාමභෝගී ජීවිතෙන් වෙන් වෙනවා කියන කාරණේ. ඒක බුදුරජාණන් වහන්සේගේ බලකිරීමටවත් වෙනත් කෙනෙකුට පෙන්වන්නවත් කරපු දෙයක් නෙමෙයි පින්නතුනි. තමන්ටම ධර්මයේ තේරෙනකොට ඒ ධර්මයේ ආනිසංස හේතුඵල ධර්ම දුකේ හටගැනීම නිරෝධය මේ සද්ධර්මයේ තියෙන උත්තුංග බව උසස් බව තේරුම් ගන්නවත් එක්කම ඔහුට අනිත් සියලුම දේවල් වලට වඩා මේ ධර්මෝගී හදවතෙහි ඉහළම තැනින් පිළිදෙන මෙන්න මේ ඔහුගේ ජීවිතයේ සුවිශේෂ කාරණයක් කියලා සඳහන් කරනවා. ඊළඟට තුන්වෙනි කාරණය මේක නිකන් කල්පනායෙන් අහන ඕන කාරණයක්. හිත නරක කරගන්න එපා මේක අහනකොට. පින්නතුනි මේ තැනැත්තා එදා බුදුරජාණන් වහන්සේට සමුදීලා ගෙදරට ගියා. ගෙදර ගියාම ඔහුගේ භාර්යාවන් හතර දෙනෙක් හිටියා. මේ හතර දෙනාට ඉස්සරහට එන්න කිව්වා. එන්න කියලා කියනවා මං බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. දැන් මං තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. තෙරුවන් සරණ ගියා විතරක් නෙවෙයි මම බ්‍රහ්මචර්යා ශික්ෂාපදයේ සහිතව මං පංචශීලයේ සමාදන් වෙලා ඉන්නේ. අද ඉඳන් මගේ කායික සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඔබගෙන් යම් කෙනෙක් කැමති නම් නැවත දෙමාපියන් වෙත යන්න එහෙම කෙනෙක් ඉනවා නම් මට කියන්න. මං අර එනකොට ගෙන ආපු ධනියත් එක්කම දෑවැද්දත් එක්කම නැවත අරන් ගිහලා අමල තාත්තට බාර දෙන්න. අනිත් කාරණය තමයි ඔබෙන් යම් කෙනෙක් කැමති නම් මේ ගෙදර මිදගෙන පින්දහම් කරන්න ඒ කෙනාටත් නිදහසේ මේ ගෙදර ඉඳන් පින්කම් කරගන්න පුළුවන්. කිසියම් බලපෑමක් නැහැ. බාධාවක් නැහැ. ඊළඟට කියනවා යම් කෙනෙක් කැමති නම් වෙනත් ස්වාමි පුරුෂයෙක් තමගේ හිතේ තියෙනවා නම් ස්වාමි පුරුෂයෙක් ගැන කැමැත්තක් තියෙනවා නම් කියන්න මං ඒ තැනැත්තට ඔබ විවාහ කරලා දෙන්න කියලා. බලන්න පිනුතුනි කොයිතරම් තමන් ධර්මයට ආවට පස්සේ තමන් විදියට අනිත් අය ඉන්න ඕන කියන කතාවක් නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සැබෑ ශ්‍රාවකෙක. අනිත් කෙනාගේ නිදහසට උපරිම අවස්ථාව දෙනවා. ඔහු වෙන සඳහන් කරපු අවස්ථාවේදී එක් භාර්යාවක් කියනවා බොහොම තරුණ වයසේ සිටි භාර්යාවක් කියනවා ස්වාමීනි මම අහවල් තරුණයෙක් කැමතියි කියලා. ආවන්කම කිව්වා. ඊට පස්සේ මේ ඔබ ගුරුපදිතම මොකද කළේ? ඒ තැනැත්තාට එන්න කියලා මේ තමන් සතුව හිටියේ මේ භාර්යාව අතපෙන්වත් කළම හරියට තාත්ත කෙනෙක් දේනියක් විවාහ කළ දෙන වගේ අර පුරුෂයාට බාර දුන්න කියලා. උගුරුපදිතුමා කියනවා අන්න එහෙම වෙනත් කෙනෙකුට දෙන අවස්ථාවේදී ඩාරං කටිච්ඡන්තෝ නාබිජානාමි චිත්තස්ස අඤ්ඤතා භාවං. මම අර වගේ දෙයක් කරනකොට මගේ හිත පොඩ්ඩක් හිතේ කලකිරීමක් වෙනසක් පසුතැවිල්ලක් දුකක් අමනාපයක් ඇතිුනේ නැහැ කියලා. පින්තුනි මේ ලෝකයේ තියෙන අමනාපයන් අතුරින් වෛරයන් අතුරින් ඉහළම වෛරයක් තරහ හටගන්නේ තමන් ළඟින් ආශ්‍රය කරන කෙනෙක් වෙනත් කෙනෙකු අත්පත් කර ගැනීම. ඒක තමයි කෙනෙක් ලෝකයේ අකමැතිම වෙන කාරණේ. අන්න එතනින්ම ඔහු තමන්ගේ දක්ෂතාවය පෙන්වුවා. ඒ තමන් සංකත වස්තුව අනිත් කෙනෙකුට බාර දෙනවා. ඔහු සඳහන් කරනවා මෙන්න මේ කාරණේ අයන් අච්චරියෝ අබුදෝ දම්මෝ මේක මගේ ජීවිතයේ ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා. මේ තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ විදිහට සඳහන් කරනවා සංවිජ්ජන්ති කෝපනමේ බන්තේ කුලේ බොහෝගා සෝජපෝ අප්පටි විභක්තෝ සීලවන්තේහි කල්යාණ ධම්මේහි. මේ සිටුවරෙක් මහු ඔට හුඟා සම්පත් තිබුණා ධනිය තිබුණා. ඔහු සඳහන් කරනවා මට තියෙන මේ සම්පත් සිල්වන්ත ගුණවන්ත උතුමන් වෙනුවෙන් විශේෂයෙන් සංඝරත්නය වෙනුවෙන් මම පූජා කරනකොට කලින් බෙදලා වෙන් කරන්නේ නැහැ ඕන තරම් ස්වාමීන් වහන්සේලාට දෙන්න කියලා හිතාගෙන තමයි මං ස්වාමීන් වහන්සේලා සමග මේ භෝග සම්පත්තිය බෙදා හදාගන්නේ කියලා. සාමාන්‍ය සෝතාපන්න කෙනෙක් ළඟවත් මේ ලක්ෂණේ නැහැ. ඔහු දානයක් දුන්නත් කලින්ම හිතාගෙන ඉන්නවා මෙන්න මෙච්චරයි දාන දෙන්නේ කියලා යම්සි සීමාවක් තියෙනවා. දැන් මේ පිනතුන් උනත් ගෙදර දානයක් දෙනවා නම් පිරිකර ටික වෙන් කරනවා. හත් නමයි. ආ පිරිකර හතයි. මේ කැවිලි පිංගම් හතයි. පළතුරු පිංගම් හතයි. මම වෙන් කරනෝනේ නේ. කලින්ම වෙන් කළා තියෙන්නේ. මේ දානෙට ගන්නේම මේ අනිත් ඒවා කියලා වෙන් කළා තියෙනෝනේ. නමුත් පිනතුනේ මේ අනාගාමී ශ්‍රාවකේ කවදාකවත් එහෙම කලින් වෙන් කරන්නේ නැහැ. ඕනෑම දෙයක් ස්වාමීන් වහන්සේලාට දෙන අදහසින් තමයි උන්වහන්සේලා ඇසුරු කරන්නේ. මේක සුවිශේෂ ලක්ෂණයක්. ඔබ අහන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ ගටිකාර පිළිබඳව. ගටිකාර කියලා කුමල් කරුවෙක් හිටියා. ਉਹ අනාගාමී කෙනෙක්. ਉਹ තමන්ගේ අන්ධ අම්මල තාත්තල දෙන පෝෂණය කරමින් බොහොම දැහැම රැකියාවක් කරමින් හිටියේ. ස්වාමීන් වහන්සේලාගේ කුටි තෙමෙනකොට වහලේ කුටි තෙමෙනකොට ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මේ ගටිකාරගේ ගෙදර වහලේ පිදුරු අරගෙන එනවා. අහන්නේ නැහැ. ගටිකාර උදේට කෑම වෙනා කුස්සියේ කෑම හැම වළමල තියලා යනවා. බුදුරජාණන් වහන්සේ ආවින කුස්සියට ගිහිලා දානි බෙදා ගන්නවා. අන්ධ අමල තාත්‍රට දානි බෙදන්න බෑ. පේන්නේ නෑනේ. කියනවා ගිහිලා පොඩි සද්දයක් කරාම අනේ බුදුරජාණන් වහන්සේ වඩින්න පුතා වැඩට ගියා. දානි උල තියෙන කුස්සියට වැඩම කළා දානි බෙදා ගන්න කියලා. ඉතින් අර ගටේකාර නිවසට ආවට පස්සේ සාදුකාර දීලා කෑ ගහනවා. අනේ මගේ බුදුහාමුදුරු මගේ සංඝරත්නය මං කෙරේ කොච්චරනම් අනුකම්පාවෙන්ද මේව බාරගන්නේ මේව පිළිගන්නේ කියලා ගෙදර වහලේ පිදුරු ටික අරන් ගියත් සාදුකාර දීලා සතුට වෙනවා. පින්තුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයෙහි සුවිශේෂ ශ්‍රාවකයන් හිටපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා විශේෂ ප්‍රකාශයක් කරනවා. මොකද ඒ ප්‍රකාශය ඒ තමයි අහවල් උපාසක මහත්තයගේ අහවල් උපාසිකාවගේ ගෙදර ඕනම වෙලාවක යන්න ඔහුගෙන් ඕනම දෙයක් ඕනම වෙලාවක ඉල්ලන කියලා. එහෙම අවස්ථා ඉතාම අඩුවේ පින්නතුනි. ඒ අවස්ථාව බොහෝ විට ලැබෙන අනාගම වෙච්ච කෙනෙක් නැත්නම් මාර්ගඵල ලාභී කෙනෙක්. මාර්ගඵල ලාභී වුණත් හැම දිනාටම මේ වරප්‍රසාදය ලැබෙන්නේ නැහැ. එයාගේ චර්යා ලක්ෂණ සුවිශේෂ ගුණ බලලා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම සම්මතයකට එන්නේ. ඒක කොච්චර ධනිය තිබුණත් ඒක වෙන්නේ නැහැ. ඒක අසද්දෘශ මහ ධානය දුන්නට කොස රයිතුමා ගැනවත් එහෙම නිගමනයකට ඇවිල්ලා නැහැ. එහෙම සුවිශේෂ නිගමනට ආපු කෙනෙක් තමයි මේ ඌග ගෘහපති කියලා කියන්නේ. යවස්ථා ලැබෙනක ලේසි නැහැ. ඒකට එක අතකින් ධර්මඥානය තියෙනට ඕන, සමාජ විඥානය තියෙනට ඕන, මෛත්‍රිය, මුදිතා ගුණේ, සංඝ ගෞරවේ ඉහළම මට්ටමෙන් තියෙන කෙනෙකුට තමයි යතර විශේෂයෙන්ම අවංක භාවයේ කියලා මේ කරුණු ඉහළම මට්ටමේ තියෙන කෙනෙකුට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් කියලා. පස්වෙනි කාරණේ තමයි පින්වතුනි ඕ කියනවා. මම නිතරම භික්ෂුන් වහන්සේලා වෙත එළඹෙනවා. භික්ඛුන් කෛරුපාසන්තෝ සක්කච්ඡං ඒව කෛරුපාසාමි. මම භික්ෂුන් වහන්සේලා වෙත යනවා. උන්වහන්සේලා ඇසුරු කරනවා. ඇසුරු කරන අවස්ථාවේදී මම උන්වහන්සේලා ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරන්නේ. දැන් මේ අනාගාමී වෙච්ච කෙනෙක්. ඒ වුණත් ඔහු සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක්, සෝතාපන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්, ප්‍රත්‍යක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරලා ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු කියනවා මට ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණගැහිච්ච අවස්ථාවේදී මම ඍජුවම උන්වහන්සේගෙන් ධර්ම කාරණයක් මම අහන්නේ කියලා. වෙන වෙන දේවල් කතා කරන්නේ. සාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කිරීමෙන් ශ්‍රාවකයෙක් දායකයෙක් ලබන ප්‍රධානතම ප්‍රතිලාභය තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ නිසා මේ ඌග සඳහන් කරනවා මම සාමීන් වහන්සේලා තම ගෞරවයෙන් ආශ්‍රය කරන්නේ. ආශ්‍රය කරන අවස්ථාවේදී මම කතා කරනවා නම් උන්වහන්සේලාගෙන් ධර්මකාරණයක් මම දන්නේ නැති ධර්මකාරණයක් උන්වහන්සේලගෙන් මම අහනවා. භික්ෂුන් වහන්සේලා මට ධර්මකාරණයක් ප්‍රකාශ නොකරනවා නම් අහමස්ස ධම්මන්දේසිස්සාමි. මම දන්න ධර්මකාරණයක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඔව් තොන්දර ධර්මයේ දන්න කෙනෙක් නිකන් කෙනෙක් නෙවෙයි. හාමුදුරුවරු තමට බණ කියන්නේ නැත්නම් තමන් දන්න බණ කාඳුරන්න කියන. මේක තමයි පින්නතුනේ සැබෑ ශ්‍රාවකගේ ලක්ෂණ. වෙන වෙන කතා නැහැ. වෙන වෙන කතා කියවම දන්නවනේ නේ. ඒව මොනවත් නැහැ. ධර්මයත් එක්ක විතරයි මේ ගනුදෙනුව තියෙන්නේ. ඕක කියනම මෙන්න මේ පොගේ ජීවිතේ ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා. මේක පස්සේනේ ආශ්චර්ය අද්භූත කාරණය. ඊළඟ කාරණේ පින්නතුනේ සුවිශේෂ කාරණයක්. ඔහු නිරතුරුව ස්වාමීන් වහන්සේට දානය පූජා කරනවා. ඔහු කිසියම් අවස්ථාවක විශේෂ දානයක් පූජා කරනවා නම් අන්නේ පූජා කරන අවස්ථාවේ ඊට කලින් දෙවිවරු ඇවිල්ලා මොහුට සඳහන් කරනවා. මොකද ඒ තමයි ඔබ හෙට දානය පූජා කරන්න එන ඒ දානයට වඩින ස්වාමීන් වහන්සේලා අහවල් ස්වාමීන් වහන්සේ උපතෝ භාග විමුක්ත කෙනෙක් නැත්නම් අභිඥා සහිත රහත් වෙච්ච කෙනෙක් අහවල් ස්වාමීන් වහන්සේ පඤ්ඤා විමුක්ත කෙනෙක් ප්‍රඥාවෙන් නැත්නම් සුෂ්ඨ විදර්ශකව නැත්නම් අභිඥා නැතුව රහතන් වහන්සේ වෙච්ච කෙනෙක් අහවල් ස්වාමීන් වහන්සේ කාය සකී කෙනෙක් අහවල් ස්වාමීන් වහන්සේ දිට්ඨිපත්ත කෙනෙක් අහවල් ස්වාමීන් වහන්සේ ධම්මානුසාරය කෙනෙක් අහවල් ස්වාමීන් වහන්සේ සද්ධානුසාරය කෙනෙක් අහවල් ස්වාමීන් වහන්සේ කල්යාණ සීලවා කෙනෙක් සීලවන්ත උත්තමයෙක් අසවල් ස්වාමීන් වහන්සේ දුස්සීල ස්වාමීන් වහන්සේ කෙනෙක් හෙට වෙන දවසේ ස්වාමීන් වහන්සේට දානය පූජා කරනවා නම් අද වෙන දවසේහි ඔහු ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා ගැන දේවුරු වැඩ සඳහන් කරනවා. එහෙම සඳහන් කළත් ඔහු ස්වාමීන් වහන්සේට දානය බෙදනකොට කිසියම් වෙනසක් නැතුව සමසිතින් සමමෙතින් දානය පූජා කරනවා කියලා. මේක පින්නතන ලියසින. ඔහුගේ ගෙදරට ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් වඩින වෙලාවේ ඔහු දන්නම හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම ඉන්න මට්ටම දන්නවා. උන්වහන්සේ සිල්වන්ත කෙනෙක්ද? සිල්වන්ත නැති කෙනෙක්ද? මාර්ගඵලලාභී කෙනෙක්ද? රහතන් වහන්සේ කෙනෙක්ද කියන මේ කාරණේ හොඳට දැනගෙන තමයි දානය බෙදන්නේ. දානය බෙදනකොට මොන දිහා නෙවෙයි බලන්නේ? බලන්නේ පාත්‍රයේ දිහා. අවශ්‍යතාවයේ විදිහට දානය පූජා කරන මිස මොහොන බලලා දානය බෙදන්නේ නැහැ. පිරිකර පූජා කරන්නේ නැහැ. ඔහු සියලුම ස්වාමීන් වහන්සේලා එක සමානව සංඝරත්නයට දෙන දානයක් විදිහට හිතලා එතුමා දානය පූජා කරනවා කියලා සඳහන් කරනවා. මේක විශේෂ කාරණයක්. ඊළඟ කාරණය තමයි මොහු නිතරම දෙවිවරු වාසය කරනවා. දෙවිවරු ඇවිල්ලා මේ ඔබ ගෘහපතිතුමාට සඳහන් කරනවා, ගෘහපතිතුමනි ඔබ ආරක්ෂා කරන ඔබ අනුගමනය කරන මේ ධර්මය සාඛාත වූ දහමක්, මනවින් දේශනා කරපු දහමක්, සාන්දෘෂ්ටික දහමක්, අකාලික වූ දහමක් කියලා මේ ධර්මයේ ගුණ මට දෙවිවරු වෙල ප්‍රකාශ කරනවා. දෙවිවරු වෙල මෙහෙම ප්‍රකාශ කරනකොට මට මම දෙවිවරුන්ට කියනවා, දෙවියනි ඔබ කිව්වත් නැති වුණත් මම දන්නවා මම මේ අනුගමනය කරන්නේ සාඛාත වූ දහමක් කියන එක මම දැනගෙන මම මේක පිළිපදිනවා. මට ඔබ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා. ඔහු කියන ඔහුගේ ජීවිතය ආශ්චර්ය කරන එක නෙවෙයි. දෙවිවරු මා සමග කතා කරනවා, මම දෙවියන්ට කතා කරනවා කියලා. නැචිත්තස්ස උන්නතිං හෝති. මගේ හිතේ ඉල්පිලා යාමක්, ඉස්මතු වීමක්, ආඩම්බරයක් වෙනසක් කිසි විටකත් ඇති වෙන්නේ නැහැ කියලා. මේ සද්ධර්මයේ ළඟදී, බුද්ධ රත්නයේ ළඟදී ඔහු ඇසුරු කරන ශරීරත් මුගලන් ආදී මේ නික්ලේශී මහරහතන් වහන්සේලා ළඟදී ඔහුට දෙවරු බ්‍රහ්ම වෙලා කතා කරත් ඔහුට දැනෙනවත් නැහැ. අන්නේ ධර්මයේ වටිනාකම නොතේරුණාම තමයි පින්තූරයක කැමරාවක පින්තූරයක් ගන්නකොට ඩොට් එකක් තිබ්බත් ඇති. දේවියෙක් ඇවිල්ලා හිටියා පින්කමට කියලා මහා උද්දාමයටපත් වෙනවා. රැස්වී දෙනව කියලා බලන්න යනවා බස් අරගෙන. පින්නතුනි සැබෑ ශ්‍රාවකයෙක්ගේ ළඟදී ශ්‍රාවකයෙකුට දෙවරු ඇවිල්ලා මූණට මූණ දෙවි කෙනෙක් කතා කරත් ඔහුට මේ තෙරුණ ළඟදී ඔහුට ඒක ලොකු දෙයක් නෙමෙයි. දේවතා එලි, දෙවියන් පෙනීම, දේව බලයෙන් ශාස්ත්‍ර කීම මේව ඔහුගේ ලෝකේ නැහැ. ඔහුට දෙවරු සාමාන්‍ය කෙනෙක්මයි. ඒව රැකියාව කරගෙන යන්නේ නැහැ පින්නතුනි. දෙවියන් ඇසුරු කිරීම, දෙවියන්ගෙන් ප්‍රයෝජන ගැනීම, ඒ ඔස්සේ තමන්ගේ වාසි ප්‍රයෝජන ලබා ගැනීම කිසි විදකට උසිද කරන්නේ නැහැ. ඔහුට ඒක ලොකු දෙයක් නෙවෙයි. ඔහුගේ ආශ්චර්යවත් කරුණ තමයි මොකද්ද? ඔහු සඳහන් කරනවා දෙවියෝ මෙහෙම කතා කරයි කියලා මගේ හිතේ කිසිම වෙලාවක වෙනසක් ඇති වෙන්නේ නැහැ. මාන්නයක් උඩඟු බවක් හිතේ ඉල්පිල යමක් ඇති වෙන්නේ නැහැ. දෙවියොත් ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා කියලා. එතකොට වෙන වෙන අය ගැන අමුතුවෙන් කියන දෙයක් නෑ නේද? උගත් කෙනෙක්, දේශපාලඥයෙක්, ජනාධිපතිතුමෙක්, රජ කෙනෙක් කියලා කතා කරයි කියලා එක ගැන ඉතින් අමුතුවෙන් කියන දෙයක් නෑ නේ. වාහනයක් ගත්ත කියලා, ගියක් ගත්ත කියලා, රැකියාවක් ගත්ත කියලා, උපාධියක් ගත්ත කියලා මේ කිසියම් දෙයක් වෙනතුනි මේ සද්ධර්මයේ අභියසදී ලොකු දේවල් නෙවෙයි ඔහුට. ඔහුට මේ ලෝකේ වටිනාම දේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ලැබිලා තියෙනවා. මේක හත්වෙනි කාරණේ. අයං සත්තමෝ අච්චරියෝ අබ්බුතෝ ධම්ම. ඊළඟ කාරණේ තමයි අටවෙනි කාරණේ. ඒ තමයි ਉਸ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ යම් කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙරිනිවන් පාන්න කලින් මම මිය ගියෝතින් ඒ මා මිය ගිහිපු දවසට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා රැස් කරලා මං ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා. මොකද ඒ ප්‍රකාශය? ඒ ප්‍රකාශය තමයි මහණෙනි අද මේ මිය ගිහිල්ලා ඉන්න මේ උග්ග ගෘහපතිතුමා, උග්ග සිටුතුමා නැවත කාම ලෝකයට එන සංයෝජන දුරු කරපු කෙනෙක් කියලා සඳහන් කරනවා කියලා. අඩු ගානේ ਉਹ මනුස්ස ලෝකයටවත් එන්නේ නැහැ නැවත. වැඩියක් තමයි ਉਹ දිව්‍ය ලෝකයටවත් නැවත ඉපදෙන කෙනෙක් නෙවෙයි. මනස ලෝකයක්, දිව්‍ය ලෝකයක් මේ සියලක්ම කාම සුගති. ඒක කාම ලෝකයක්. උග්ග සඳහන් කරනවා ස්වාමීනි මා මිය ගියපු දවසට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියනවා මහණෙනි මේ අද මිය ගිහිල්ලා ඉන්න මේ සිටුතුමා නැවත කාම ලෝකයට එන සංයෝජන තියෙනවා නම් අන්න ඒ සංයෝජන දුරු කරපු කෙනෙක්. කාම ලෝකයට එන නම් විශේෂයෙන් කාමරාග පටිග කියන සංයෝජන දෙක තියෙනට ඕන. මගඵලලාභී කෙනෙක් වුණත්, සෝතාපන්න කෙනෙක්, සකදාගාමී කෙනෙක් නැවත කාමරෝගයට එන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලඹත පරාමාස, කාමරාග පටිග කියන මේ ඕරම්භාගී සංයෝජන සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනෙක් කිසිදාක නැවත කාමරෝගයට එන්නේ නැහැ. නා අගාමී කියලා කියනවා. ඕන් ඉපදෙන්නේ ඕන්ට ධ්‍යාන බලයක් තියෙන නිසා, කාමරාගය දුරු කරපු නිසා ඕන් ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදෙනකොට තව සුවිශේෂ ලක්ෂණයක් තමයි ලිංග ભેදේ නැති වෙනවා. ජෙන්ඩර් ඩිෆරන්ස් එකක් නැති වෙනවා. බ්‍රහ්ම ලෝකේ පිරිමි බ්‍රහ්මවරු, ගැහැණු බ්‍රහ්මවරු කියලා එහෙම එකක් නැහැ. ඒ වෙනස නැහැ. ඒ වෙනස නැත්තේයි ධ්‍යාන ලැබුම් කෙනෙක් නම් කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කරලා තියෙන්නේ. අනාගාමී කෙනෙක් නම් කාමරාගයේ සාපටගේ සම්පූර්ණයෙන්ම දුරු කරලා තියෙන්නේ. ඒ නිසා ඔහු ඉපදෙන ලෝකයේ කාම ලෝකයක් නෙවෙයි, ඒක සුගතියක්, ඒක බ්‍රහ්ම ලෝකයක්. මෙන්න මේ කරුණට තමයි ඔහු ජීවිතයේ ආශ්චර්ය අද්භූත කාරණා විදිහට දේශනා කළේ. මෙන්න මේ කරුණ ටික ඉගෙන ගත්තට පස්සේ අර ස්වාමීන් වහන්සේ බොහොම සතුටටපත් වෙලා ඔහුට සම වේලා නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. දැන් බුදුහාඳුර මුලදී දේශනා කළේ කරුණාට විතරයිනේ. කරුණාටක් කියලා විතරයිනේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා සඳහන් කරන ස්වාමීනි මම අද උදේ වරුවේ පින්නපාතයත් එක්ක ඔබ ගුරුපතිතුමාගේ ගෙදර මං ගියා. ගිහලා මං අර කාරණා ටික අහගත්තා. මෙන්න මේ කාරණා ටිකක් මෙයා කිව්වා. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ මේ කාරණාද කියලා ඇහුවා. උන්වහන්සේ සඳහන් කරනවා, "ඔව්, මහණෙනි, ඔබ භික්ෂුව මමත් ওই කාරණා අටම තමයි හිතලා තිබෙන්නේ කියලා. මේ උග ගෘහපතිතුමාගේ ජීවිතයේ තිමිච්ච සුවිශේෂී ආශ්චර්ය අද්භූත කාරණා අට කියලා මා සඳහන් කළේ මා හිතාගෙන හිටියෙත් මෙන්න මේ කරුණ අට තමයි කියලා කනුමත කළා. පින්නතුනි, මෙවැනි ජීවිත පරිවර්තනයක් වෙන්න නම් මේ දර්ශනයේ ඉහළම තැනම උට ධර්මය ලැබෙන්නට ඕන. විශේෂයෙන්ම දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණේ. මේ මට්ටමට මානසික පරිවර්තනයක් වෙන්න නිකම් බෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේට ඉරිදි බල පාලන්, නැත්නම් යමක මහා ප්‍රාතිහාර්ය පාලන්, අහසින් වැඩම කරලා මේ වගේ දෙයකින් උන්වහන්සේට පුද්ගලගේ මෙතරම් ආධ්‍යාත්මික පරිවර්තනයක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම ටික කලකට කරන්න පුළුවන් කෙනෙක්. නමුත් මේක සියල්ලක්ම සිද්ධ කරන්නේ උන්වහන්සේගේ දේශනා ප්‍රතිහාරයෙන්. ඉරිදි ප්‍රතිහාරයෙන් මෙච්චර කෙනෙකුගේ ජීවිතය පරිවර්තනය කරන්න බෑ. හැබැයි දැඩිවම මානෙන් සිටි අය, සාක්‍යයන්, උරුවෙල කාශ්‍යප, ගයකාශ්‍යප ආදී අය, ජටිලයන් මේ දමනය කිරීමේදී බුදුරජාණන් වහන්සේ මුලදී ඉරිදි බල උපයෝගී කරගෙන තියෙනවා. ඒ අයගේ මානෙ දුරු කරන්න විතරයි. ඒ ඉරිදි බල භාවිත කරලා ඉරිදි ප්‍රතිහාරයෙන් මානෙ විඳරලා ඊට පස්සේ ධර්මයට එන්නේ බුදුහාමුදුරු වැඩිපුර විශ්වාසය තියන්නේ දේශනා ප්‍රතිහාරයෙන්. අරතරම් විශාල සංහාරයක් කරපු අඟුලිමාලටවත් වෙනතුනි බුදුහාමුදුරුවට බැරි වුණා ඉරිදි බලයෙන් ඔහුට ධර්ම අවබෝධය කරන්න. ඉරිදි බලය උපයෝගී කරගෙන ඔහු කිසියම් විදිහක දමනය කළා. නමුත් ඔහු ධර්මයේ කෙනෙක් ගත්තේ ධර්ම දේශනා කරලා දේශනා ප්‍රතිහාරයෙන්. අන්නේ ධර්මෙ මොකද්ද? ඒ ධර්මය තමයි මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණේ. වෙන පිළිදෙකින් කියනවා නම් අපේ ජීවිතය අර්ථය මොකද්ද කියන කාරණේ. සරලව කියනවා නම් අපට දුක ඇති වෙන හැටි, දුක නිරෝධ වෙන හැටි පිළිබඳව වූ මේ තථාගත ධර්මයේ ආශ්චර්යවත් දේශනාව. දුක හටගන්නේ කොහොමද? දුක නිරෝධ වෙන්නේ කොහොමද? ඇහැට රූපයක් පේනකොට ඇහැට වර්ණ රූපේ පතිත වෙනවා. ඇහැට වර්ණ රූපේ පතිතුනාට පස්සේ එතන මේක නිරුද්ධ වෙනවා, නැති වෙලා යනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ නැවත මනෝවිඥාණයෙන් සිහිගිරින් වශයෙන් තමයි අර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ පිළිබඳව අපට අවබෝධය ලැබෙන්නේ. දැන් ඔබ මේ මොහොතේ ඔබ ඉස්සරහා පේන රූපය, ඔබේ කනට ඇහෙන ශබ්දය, මේ වර්ණ රූපයේ ශබ්ද රූපිය ඔබේ ජීවිතයට ගන්නකොට ඒකේ මුල් අත්දැකීම ඔබ සෝත විඥාණයෙන්, චක්කු විඥාණයෙන් ලබා ගන්නවා. හැබැයි ඔබ ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනෝවිඥාන අවස්ථාවෙන්. අන්නේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච ඇස, රූපය, චක්කු විඥාණය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංකේතන මේ ආදී විපාක මට්ටමේ සියලුම කාරණා ටික නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාණං අවස්ථාවේ නොයි අපි යමක් තේරුම් ගන්න. කෙටියෙන් කියනවා නම් අපි හැම වෙලාවෙම යමක් සිහි කරමින් ඉන්නේ. ඇසෙන් දැකපු රූපයක්, කනෙන් අහපු ශබ්දයක්, නාසෙන් ගත්තු ආග්‍රහණයක්, දිවට දැනෙන රසයක්, කයට දැනෙන පහසක්, මේ පංචේන්ද්‍රයන්ගෙන් ගත්තු රූපාදී අරමුණක් අපි නිතරම හිතමින් ඉන්නේ. අන්නේක හිතමින් ඉන්න අවස්ථාවේදී අපේ හිත යම්කිසි රූපයක් තුළ බැසගෙන තියෙනවා. ඒ රූපයේ මේ මොහොතේ ඒ දැකපු විදියටම ලෝකේ කොහේ හරි තියෙයි කියලා අපි හිතන් ඉන්නේ. මෙන්න මේක තමයි පිනොතන අවිද්‍යාව කියලා කියන්නේ. යමක් ඔබ මතක් කරනකොට, දැන් ඔබේ වාහනේ මතක් කරනකොට ඔබට හිතෙන්නේ දැන් තියෙන වාහනේ මතක් වෙන්නේ කියලා නේ. හැබැයි දැන් තියෙන වාහනේ නෙමෙයි ඇත්තටම ඔබ මතක් කරන්නේ. ඔබ අවසාන වතාවට වාහනේ පාක් කළා අපි දැනට මතක් කරන්නේ. ඔබ මෙතනින් එළියට බහැල යන්නේ එතන වාහනේ බලාගෙන යන්නේ. බැරි වෙලාවත් එතන වාහනේ වෙනස් වෙලා නම් ඔබ කලබල වෙනවා. එතකොට ඔබ දැන් තියෙන වාහනේ හොයාගෙන යනවා නම් ඔබ ඇතමිට අලුතෙන් ඒ වාහනේ වෙන තැනක කළා තියෙනවා නම් එතෙන්ට යව යන්නේ. ඇත්තටම ඔබ යන්නේ අර කලින් අවසාන වතාවට වාහනේ නවතුක් යන හොයාගෙන යන. ඊතර නැතුනොත් ඉතින් කියනවා වාහනේ කවුරුහරි හොරකම් කළා කියලා. පින්නතුනි අපේ සමස්ත ජීවිතය කියන්නේ මේක. අපට හොරකම් කරන්න භාණ්ඩයක් ලැබෙන්නේ, කැඩෙන්න බිඳෙන්නේ, වයසට යන්නේ, මහලු වෙන්නේ, ලෙඩ වෙන්නේ, මේ සියල්ලක්ම වෙන්නේ අර ඇති වෙලා ඉතුරු නැතුවම නැති වෙච්ච රූපය, නිරුද්ධ වෙච්ච රූපය ලෝකේ කොතන හෝ තැනක ඇති කියලා හිතනවා නම් අන්න ඒ රූපය තුල අපේ හිත බැසගෙන තියෙනවා. ඒ රූපය තුල හිත බැසගෙන තියෙනවා නම් මොකද්ද වෙන්නේ? ඒ රූපේ වෙනස් වෙනකොට ඒ දුක් ටික අපි විඳ ගන්න වෙනවා. ඒ රූපේ ලැඩ වෙනකොට, ඒ රූපේ අහිමි වෙනකොට, ඒ පුද්ගල නැති වෙනකොට ඒ ජරා මරණ ආදී සකල විද දුක් සමුදායේ අපට බාර ගන්න වෙනවා. අවිඥා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියන මෙන්න මේ පරිසම්පාද චක්‍රයේ සියලුම අංග ටික ගමන් කළා. බාහ්‍යඥා ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන මෙන්න මේ කරුණු ටික අපේ ජීවිතය තුළ අපි වැළඳගෙන තියෙනවා. යම් දෙයක් මතක් වෙනකොට අතීතයේ දැකපු දේ විතරක් නෙමෙයි මේ මොහොතේ ඔබේ ඇහැට පේන වර්ණ රූපය, මේ මොහොතේ ඔබේ කනට ඇහෙන ශබ්ද රූපය ඒක දකින ඇහෙන අවස්ථාවේදීත් ඔබ මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන මම මේක තේරුම් ගන්නේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි, මම මේක තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං අවස්ථාවේදී මේක තේරුම් ගන්නේ. ඒක තේරුම් ගන්න වෙලාවේදී ඊට මුල් වෙච්ච මූලික දේවල් ටික ඔක්කොම ඉතුරු නැතුවම ඒක අවසන් වෙලා තියෙන කියලා දැනගත්තොත් ඒක අතකින් දැනගන්නට ඕන. අන්නේ දැනගන්න දෙයට තමයි සද්ධාති තථාගතස්ස බෝධි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අපි විශ්වාසයේ තියනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. ඇත්තටම අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට තියෙන විශ්වාසය. අන්නේ විශ්වාසයේ තිබ්බොත් අපි දන්නවා දුකේ නිදහසන තියෙන මෙන්න මේකයි කියලා. ජීවිතයේ සතුට සැනසීම ලබන්න නම් මේ ක්‍රමයේ විතරමයි, වෙන කිසිම ක්‍රමයක් ලෝකේ නැහැ කියලා දැනගත්තොත් මෙන්න මේ සඳහා අපේ සමස්ත ජීවිතයම කැපකරන වීරියක් ඇති වෙනවා. ඒ වීරිය කොච්චර යනවද කිව්වොත් අපේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද යනවා කියලා සනාහ කරනවා. වීරිය ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට වීරිය ඇති වෙනවා. වීරිය ඇති වෙච්ච පමණට සතිමත් බව පිරෙනවා. සම්මා සතියේ කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතර සතිමත් බව තමන්ගේ ජීවිතයේ සදා නොනිවෙන පහනක් මිතුරේ කරගන්න. අන්නේ සතිය දිනු කිරීම වශයෙන් සමාධිය සහ ප්‍රඥාව තවදුරටත් දිනු කරගන්න. මෙන්න මේ ප්‍රතිපල විදියට එකාතකින් මේ දර්ශනය හිතේ තියාගෙන මේක තමයි දුකේ නිදහස් වීමේ අවසාන නිෂ්ඨාව. මේ නිෂ්ඨාව ඉදිරියෙන් තියාගෙන අනිත් පැත්තෙන් අපි පිළිටලේ නිස්ථානය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතිපට්ඨානයත් නිකන් දෙයක් නෙවෙයි. ඒක මොකද්ද? ඒ සතිය සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. අන්නේ සතියත් එක්ක සම්මා දිට්ඨි සම්මා වායාම කියන කාරණා දෙකත් ඒත් එකම යන්නට ඕන. සම්මා දිට්ඨි කුරේ Java වෙනත් විදිහකින් කියනවා නම් වෙනතුණි අපේ මේ ශ්‍රද්ධාවත් එක්ක අපේ ජීවිතයේ අලුත්ම පියවර 8ක් නිර්මාණය වෙනවා. අපි තියෙන පියවර 8කට නිරුම්මල් 8ක් අපේ පාදයේ පිළිගන්න නැගී සිටිනවා. ඒ නෙළුම් මලට මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. එක පැත්තකින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමගේ ලෝකයේ සදා නොනිමෙන මිනි පහන් තුනක් වෙනවා. අනිත් පැත්තෙන් තමා තබන හැම පියවරක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වෙනවා. අන්නේ ළඟදී පින්නතුනි අපට ජීවිතේ වටිනාම දේ සද්ධර්මය, වටිනාම දේ බුද්ධ රත්නය, වටිනාම දේ සංඝ රත්නය. අන්න ඒ දේ අභියස දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් තමන්ට එච්චර වටින්නේ නැහැ. තමන්ගේ ජීවිතේ වටිනාම දේ බවට පත් වෙන ධර්මය. ඒ වගේම තමන්ගේ ජීවිතයේ සමීපව ඇසුරු කරන පිරිස බවට සංඝ රත්නය පත් වෙනවා. ඒ සංඝ රත්නයේ ගුණ දොස් විවේචනය කරන්න නෙවෙයි, සමස්තයේ පොදුවේ සංඝ රත්නය ඇසුරු කරමින් තමන්ට ගන්න පුළුවන් ධර්මයේ ඉහළම දේ තමා ලබා ගන්න. ඒ වගේම දානය දෙද්දී බුදුරජාණන් වහන්සේ නිතරම දාන ආනිසංස ගැන දේශනා කළා තියෙනවා. දාන දෙන ආකාරය ගැන සඳහන් කළා තියෙනවා. යෝස් සීල වාසීලවන්තේ සුද්ධදාති දානං ධම්මේන ලද්දං සුපසාන චිත්තං අபிසද්ධං කාමඵලං උලාරං ආදී වශයෙන් මේ ධර්මයේ තමනු සිල්වන්තව අනිත් සිල්වන්තයට දෙන්න කියලා දේශනා කළා තියෙනවා. ඒ දේශනා කරන්නේ පිනතුන අප කෙරෙහි අනුකම්පාවෙන්. විශේෂණ පෘථග්ජනයට සසර ජීවිතයේදී ඉහළම ආනිසංස ලැබීම සඳහායි ඒක දේශනා කළේ. සෝවාණික ශ්‍රාවකයාත් මේ අදහසින් ඇතැමිට දානෙ පූජා කරනවා. හැබැයි පින්වතුනි අනාගාමි භවික මොනත් එක්කම ලබන කෙනාගේ ගුණය නෙවෙයි හොයන්නේ, ලබන කෙනාගේ අවශ්‍යතාවය. බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන උතුමේ සිල්වතුන් ගුණවතුන් හොයාගෙනම දාන දෙන්න පුරුදු කරන්න ගියා නම් අපට කවදාවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලැබෙන්නේ නැහැ. එදා බෝධිසත්වයන් වහන්සේ යෝජක බමුණාට තමන්ගේ අර කීකරු දරුවන් දෙන්න දුන්නේ සිල්වන්ත කෙනෙකුට නෙවෙයි. හැබැයි මේ මහ පොළොව කම්පා වුණා. ඒක ඒ ළමණ කෙනාගේ ගුණ නිසා නෙවෙයි, ඒක පූජ කරන දායකයාගේ තිබිච්ච මේ උත්තුංග ප්‍රාර්ථනාව නිසා මේ මහ පොළොව කම්පා වුණා. පින්නතුනි දාන ආනිසංස ලැබීම සඳහා සිල්වතුන් ගුණවතුන් හොයාගෙන ගිහිල්ලා දුන්නට කමන්නේ. හැබැයි ලෝභය අඩු කිරීම සඳහා දානය දෙනවා නම් ඔහුට ලබන කෙනාගේ ගැන ගුණය එච්චරම අදාළ වෙන්නේ නැහැ. විශේෂයෙන් සංඝ රත්නයට දෙද්දී ඒ සියලුම ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙනයි ඔහු දානය පූජා කරන්නේ. එහෙම පූජා කළ උට ඒ සංඝ රත්නය ගන්න පුළුවන් ඉහළ මානිසංශය උහු ලබා ගන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අපට ලැබෙන ප්‍රධානම දේ තමයි ධර්මය කියලා කියන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි පින්නට. ඔබට ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේට ඔබ ආරාධනා කරන්න ඕන. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ දන්න හොඳම ඉහළම ඔබ වහන්සේ ඉහළම ප්‍රැක්ටිස් කරන දේ අපිට කියන්න කියලා. ඔබ ජීවිතේ හැම තැනදීම හොඳම දේ හොයාගෙන යන්නේ. රටකට ගියත් හොඳම රටකට යන්නේ. විශ්වවිද්‍යාලයකට ගියත් හොඳම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නේ. කිසියම් විෂය ධාරාවක් ඉගෙන ගන්නවා නම් හොඳම විෂය ධාරාව ඉගෙන ගන්නේ. වාහනයක් ගන්නවා නම් හොඳම වාහනය ගන්නේ ඔබ. අන්නේ වගේම දක්ෂ වෙන්නට ඕන. කල්පාන්තර ගානකට වරක් අපට ලැබෙන මේ සද්ධර්මයේ අභියසදී අපට පින්නතුණි ධර්මය ලබා ගන්න පුළුවන් ඉහළම දේ අපි ලබා ගන්නට ඕන. අන්නේ ධම කියලා කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. අන්නේ ශික්ෂාවෙම පින්නතුණි විශේෂයෙන්ම සතිමත් බව දිනු කිරීමේදී සම්මා සතිය භාවිත කිරීමෙහි ප්‍රධානතම කමඨහනක් විදිහට දේශනා කරන්නේ ආනාපාන සති භාවනාව. අපි කොයිතරම් ඉහළ ආධ්‍යාත්මික සතුටකින් දුකෙන් නිදහස් වීමේ මාර්ගයක ඉන්නවාද කියන එක තීරණය කරන ප්‍රධානතම කමඨහනක් තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඔබ ජීවිතය ඔබට හුඟක් ආදරේ නම් ජීවිතේ වඩාත්ම සතුටින් ඉන්න කැමති නම් වැඩි යුතු භාවනා කමඨහන අතරින් ප්‍රධානතම භාවනා කමඨහන තමයි සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියන තැනින් පටන් අරගෙන අනිච්ඡානුපස්සී විහෙරති යසපස්සී සාමිති සික්ඛති අනිච්ඡානුපස්සී විහෙරති පස්සී සාමිති සික්ඛති ඔසේ ගිහිල්ලා පටිනිස්සග්ගානුපස්සී දක්වාම මේ කෙලෙසුන්ගෙන් මිදීම දක්වාම වර්තමානයේ හිත තියාගෙන ආනාපාන සතිය පුහුණු කිරීම. ආනාපාන සති භාවනා පුහුණු කරනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍යබොජ්ජංග වැඩෙනවා. සත්‍යබොජ්ජංග වැඩෙනකොට ආරසංග මාර්ගයේ අංග ඉහළම තලයකට ගිහිල්ලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. අන්නේ ගමන් මගේ යද්දී වෙනතුනි විශේෂයෙන්ම මේ සූත්‍රයෙන් ගන්න තියෙන ආදර්ශය. එකටකින් ධර්මයේ ප්‍රමුඛත්වය දෙන ගමන් අනිත් පැතින් තමන් ඇසුරු කරන අයත් එක්ක නොගැටී ඉන්නට අපි දක්ෂ වෙන්නට ඕන. වර්තමානයේ එඩියුකේෂන් වල අධ්‍යාපනයේ ප්‍රධානතම සක්සස් එකක් සාර්ථකත්වයක් කියලා කියන්නේ මොකද්ද? ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප්. අන්තර් පුද්ගල සම්බන්ධතාවය. යම්කිසි කෙනෙක් කොච්චර අධ්‍යාපනයක් ලැබලා තියේද සහ යම්කිසි කෙනෙක් කොච්චර මානසිකව නිරෝගීව කියලා බලන්නේ යා සමීපය ඇසුරු කරන අය කොයිතරම් නොගැටි නොඇලි ආශ්‍රය කරනවාද කියන කාරණේ මත. ඒ නිසා මේ විෂම ලෝකයේහි නොගැටෙන්න පුළුවන් නම් එකාසකින් මෛත්‍රිය දිනු කරමින් මෛත්‍රියේ ඇසින් මෛත්‍රී සිතින් අනිත්‍යය අසුරු කරමින් අනිත්‍යයෙන් සතිමත්ව ප්‍රඥාවෙන් අනිත්‍යය අසුරු කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. අන්නේ ආධ්‍යාත්මික ගමන මගේදී කරණීයක සූත්‍රෙන අරණු සක්කෝ උජෝච සෝජෝච මුදෝ අනතිමානියාදී මේ ගුණාංග සම්පූර්ණ කරගෙන නැකපුත්තන් සමාචාරයකින්චි යේන විඤ්ඤෝ පරේ උපාදීයන් කියන මට්ටමට නොනැත්තන් විසින් නිග්‍රහ කරන එක සුළු හෝ වරදක් නොකරන මට්ටමටම අපි අපේ චර්යාව අභිදිනු කරගන්නට ඕන. අපි යම් කිසි කෙනෙක් ඇසුරු කරනකොට අපි අප ගැනම සතුටු වෙන්නට ඕන. කොහොමද? වෙනත් කෙනෙක් කලබල නම් ඔබ හිතන්න අනේ මං එහෙම කලබල කෙනෙක් නෙවෙයි කියලා. වෙන කෙනෙක් ඉක්මනට කේන්ති යනවා නම් ඔබ හිතන්න මම එච්චර කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. වෙන කෙනෙක් හුඟක් ආත්මార్థකාමී නම් ඔබ හිතින් සතුට වෙනානේ මම මේ ආත්මార్థකාමී නෑ නේද කියලා. වෙන කෙනෙක් අනිත්‍යට නිතරම ඊර්ෂ්‍යා කරනවා නම් ඔබ හිතන්න මම එච්චර ඊර්ෂ්‍යා කරන්නේ නෑ නේද කියලා. සමහර වෙනු හරීම ලෝභයි දෙයක් දෙන්නේ නෑ. වෙන කෙනෙක් දෙයක් දෙනකොටත් ඒකට බාධා කරන අදහසින් ඉන්නේ. ඔබ හිතන මං එහෙම නෑනේ. මං කොච්චර නම් සතුටින් එක දෙනවද කියලා. වෙන කෙනෙක් මාන්නෙන් ඉන්නකොට ඔබ හිතන්න මට එච්චර මාන්නයක් නෑ නේද කියලා. ඔබට ඇත්තමිට හිතෙන්න පුළුවන් ඒකත් කෙලසද්ද කියලානේ. නමුත් මිනුතුන බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තියෙනවා. සුසුකම් මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනසේසු විහරම අවේරිනෝ කියලා. වෛර කරන අතුරින් මං වෛර කරන්නේ නැති කෙනෙක් ආදි වශයෙන් මෙනෙහි කරන්න කියලා කියලාතියෙනවා. ඔබ නිතරම ඔබ ගැන සතුටු වෙන අදහසින් සතුටු වෙන විදියට තමන්ගේ ජීවිතය තමන්ගේ කය වචනේ සිත දිනු කරගන්න. ඒ වගේම විශේෂයෙන් මේ කාරණයේ මේ සූත්‍රයෙන් තියෙන සුවිශේෂම කාරණය තමයි සැබෑ ලෙසම මේ සද්ධර්මයට කෙනෙක් ආවනම් ඔහුට එකතකින් ජීවිත කාලේ එන්න එන්නම සතුට වැඩි වෙන්නට ඕන. ඒ සතුට වැඩි වෙලා තියෙන තුන අවසානයේ ඔහු වැඩිපුරම ජීවිතයේ සතුටෙන් ඉන්න දවස කවද්ද? ඔහු මිය යන දවසේ ඉන්නතුනි. අපි නම් දුක් වෙනම දවස නේද? සැබෑ ආර්ය ශ්‍රාවකෙක් වෙනතුනි ජීවිතයේ වැඩිපුරම සතුට වෙන දවස තමයි ඔහු මිය යන දවස. එදාට ඔහුගේ ගෙදර මල ගයක් නෙවෙයි, එදාට ඔහුගේ ගෙදර මගුල් ගයක් වෙන්නට ඕන පින්නතුනි. ඇයි එහෙම කියන්නේ? මේ ආත්ම භාවයස් දෙක පියවෙනවත් එක්කම ඊළඟ තන අපයස් දෙක හැරෙන්නට ඕන. මීට වඩා ඉහළ පහසුකම් තියෙන ඉහළ වර්ණවත් ශරීරයක් සහිත බුද්ධියක් සහිත සුගතිගාමී තැනක අපේ නැවත පහළ වීම ඉපදීම සිදු වෙන්නට ඕන. දැන් මේ උග ගෘහපතිතුමා කියන්නේ ඔහුට විශ්වාසවන්තයා ඔහුට මේ යන කලින්ම මේ විශ්වාසය ඇති වෙන්න ඕන. වැඩි දෙයක් තමා පිනුතුනේ මරණසන්න මොහොතේදීවත් නෙමෙයි මේ විශ්වාසය ඇති වෙන්නට ඕන. ඔබ හරියට ධහමට ආවා නම්, ඔබ හරියට ධර්මයේ පුහුණු කරලා තියෙනවා නම්, ඔබට මේ මොහොතේ විශ්වාසයක් ඇති වෙන්නට ඕන. මම මිය ගිහිලා කොහෙද ඉපදෙන්නේ කියලා. ඉපදෙන්නේ මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද? දිව්‍ය ලෝකේ නම් මොන දිව්‍ය ලෝකයේද, මනුස්ස ලෝකේ නම් මොන රටේද, මොන කුලයේද කියනකන් තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. බලන්න සංඛාර උප්පත්ති සූත්‍රය කියලා බලන්න පින්නතුනි. කෙනෙකුට දෙන්න පුළුවන් මම පින්කම් කරන මම ඔයච්චර හිතන්නේ ඔය හිතුවත් ලෝභය වෙනවා. ඔය ආත්ම දෘෂ්ටිය ඇලෙනවා කියලානේ. එහෙම එක බුදුදහමේ කියලා නෑ පින්නතුනි. බුදුමා ප්‍රාර්ථනා කරමින් අවසාන වතාවට මිනිස් ලෝකීව දෙන බෝසත් උතුමේ පස්මහ බැලුම් බලනවා. කාලය, දීපය, දේශය, කුලයමව මේ මහාම පස් මහ බැලුම් බලලා තමයි බෝසත් උතුමේ අවසාන වතාවට මේ මිනිස් ලෝක උපදින්නේ. අන්නේ අවස්ථාවෙන් කිසියම් ප්‍රමාණයකට හරි අපටත් අපේ ජීවිත ගැන විශ්වසනීයතාවයක් ඇති කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ පිනුතුනේ අපට දේශනා කළ තියෙනවා. අපි මරණයෙන් පස්සේ ඉපදෙන සුගතිය ගැන අපට විශ්වාසයක් නැත්නම් පින්නතුනි ඒක අපේ ජීවිතේ ලොකු අභාග්‍යයක්. ඔබ ජීවිතේ කොච්චර සිල්වන්ත වෙලා ඇද්ද? ඔබ කොච්චර ජීවිතේ දන් දීලා ඇද්ද? ඔබේ කන් දෙකෙන් කොච්චර ඔබ බණ අහලා ඇද්ද? ඔබ කොයි තරම් සැතපුම් ගණන් විහාරස්ථානවලට ස්වාමින් වහන්සේ මුණගැහෙන ගිහිල්ලා ඇද්ද? කොයි තරම් ඔබ වහන්සේ හම්බ කරපු සාසනෙට වීදම් කළා ඇද්ද? එහෙම කරපු ඔබට අපට විතරක් නෙමෙයි පින්නතුනි අපේ අම්මට තාත්තට අපේ දරුවන්ට සුගතිගාමී වෙන මාර්ගය අපි කියලා දෙන්නට ඕන. එදා සුප්පාවාසාව කියලා දේවියක් හිටියා. ඒ කියන්නේ සීවලි හාමුදුරන්ගේ අම්මා. සීවලි හාමුදුරන්ගේ අම්මා ඒ දරුවා තමගේ කුසේ අවුරුදු 7කුත් දින 7ක් කුසේ දරාගෙන හිටියා. ඒක සුවිශේෂ සිද්ධියක්. අන්න එච්චර කාලයක් කුසේ දරාගෙන හිටිය දරුවත් ස්වාමීන් වහන්සේලාට පූජා කරන මට්ටමෙන් ඇහි හිට හදාගෙන හිටියේ. බද්දර කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරු කියනවා කුඩා කාලේ කොහොමද හැදුනේ කියලා. උන්වහන්සේ පස්සේ කාලේ රහත් වෙලා සඳහන් කරනවා අපේ අමර තාත්තට ඉස්සර දරුවෝ හිටියේ නැහැ. හුඟක් බාරහාර වෙලා තමයි දරුවෙක් ලැබුණේ. ඒ තමයි මම. මං හරිම ලස්සනයි කුඩා කාලේ. මට හරිම ආදරේ. මට කොච්චර ආදරේද කිව්වොතින් මගේ අම්මයි තාත්තයි දෙන මම බිම තිබ්බෙම නැහැ මම වඩාගෙනම හැදුවේ කියලා. මට අවුරුදු 7ක් සම්පූර්ණ වෙන දවසේදී මගේ අම්මා මාවත් වඩාගෙන බුදුරජාණන් වහන්සේ හමු වෙනට එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේට මාව ලවා වැඳෙව්වා. වන්දවල කියනවා ස්වාමීනි මේ දරුවා අපට ලැබුණේ හුඟක් අමාරුයි. බොහොම බාරහාර වෙලා තමයි අපට දරුවා ලැබුණේ. අන්නේ දරුවාට අදට අවුරුදු 7යි. ඒ දරුවාට ලෝකයේ තියෙන වටිනාම දේ දෙන්න මම ඔබ වහන්සේ කර අරගෙන ආවා කියලා. බුදුරජාණන් වහන්සේ හොඳට මේ දරුවා දිහා බැලුවා. බලලා ළඟම හිටපු ස්වාමීන් වහන්සේට කියනවා ඉක්මනින් මේ දරුවා මහාන කරන්න කියලා. උදේ මහාන කළේ හවසේදී රහත් වුණා. භද්‍ර මහරහතන් වහන්සේ. පින්නතුනි සරුවත් හාමුදුරන්ගේ සහෝදර සහෝදරියන් තව 6 දෙනෙක් හිටියා. නංගිල 3 දෙනයි, මලිල 3 දෙනයි. එයින් 5 දෙනෙක්ම මහරුණා පින්නතුනි. අන්තිම කාලේ රේවත කියලා කුඩා මල්ලි අම්ම මහාන කරන්න දුන්නේම නැහැ. ඒ දරුවා ගෙදර තියාගත්තා. සරුත් හාඳුර ස්වාමීන් වහන්සේට කියලා තිබ්බා රේවත කියලා නමේ කොයි වෙලාවක හරි එයි. එයා ආවටින් දෙමපියන්ගේ අවසර ගන්න එපා. එන්නේ මගේ මල්ලි ආපු ගම මහාන කරන්න කියලා. අම්ම කවදාත් අවසර දෙන්නේ නැහැ. මම අවසර දෙනවා මෙයා මහාන කරන්න කියලා. රේවත කුමාරයා තන්දෙන් මහානුණා හදිරවන්නේ රේවත කියලා. පින්නතුනි මේ ධර්මයේ ආනිසංස ලබා ගත්තොත් යා කැමති අනිත් කෙනා සතුටෙන් ජීවත් වෙනවා දකින්නට. ඒ කෙනාට ලබා දෙන්න පුළුවන් වටිනාම දේ සද්ධර්මයේ ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ළඟ මැසුරු කරන අය හොඳම ගතිගුණ තියෙන අය බවට පත් වෙනවා දකින්න කැමති නම්. ඊයගෙන් ඔබ වැඩිපුරම සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් ඊයට මොකද දෙන්න ඕන? ඊයට ධර්මය දෙන්න ඕන පින්නතුනි. ඔබේ ළඟම ඉන්න එකෙන් ඔබ වැඩිපුරම සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් එයා සලකන්නේ එයාට ඔබ ඉඩකඩන්ට එක ලියල දීපු නිසාවත් උපාධි අරන් දීපු නිසාවත් සල්ලි දීපු නිසාවත් නෙවෙයි. ඒ අය හොඳට ධර්මය දන්නවා නම් එයට කිසිම අධ්‍යාපනයක් ලබා නොදුන්නත් කිසිම දේපලක් ලබා නොදුන්නත් අවසාන මොහොත දක්වාම ඔබේ ළඟම ඥාතීන් විශේෂයෙන් ඔබේ දරුවන් ඔබ ඉතාම හොඳින් රැක බලගන්න. ඒ නිසා දරුවෝ ඔබට සැලකන්නේ ඔබ උගන්වපු ප්‍රමාණයට නෙවෙයි, ධනෙ දීපු ප්‍රමාණයට නෙවෙයි. දරුවෝ ඔබට සැලකන්නේ ධර්මයේ දන්න ප්‍රමාණයට. ඔබේ ළඟමයි ඔබ සතුටු වෙන විදිහට ජීවත් වෙන්නේ ඔබ සාමාන්‍ය භෞතික බඩමුට්ටු දීපු අනුව නෙවෙයි, ඒ ධර්මයේ දන්න ප්‍රමාණයට. ධර්මය කියන්නේ මොකද පේනතුනි? ජීවිතේ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන ක්‍රමය. අනේ නිසා මේ සූත්‍රයෙන් පිනතුන කිසියම් ආදර්ශයක් ගන්න පුළුවන් නම් ඒ ආදර්ශය ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන් සමස්ත ධර්ම කියලා කියන්නේ එක අතකින් පංචශීලිය උපරිමයෙන් ආරක්ෂා කරන්න. ඒ අතර විශේෂයෙන් ආරෂ්ඨංග මාර්ගයේ තියෙන අංග ටික පිළිපදින්න උත්සාහ කරන්න. ඒක ලැබෙන්නේ මේ දුකේ හට ගැනීම හා නිරෝධය දැනගත්තොත්. ඇසෙන් දකින රූපය ගැන අවිද්‍යාවෙන් හිටියොත් දුක හට ගන්නවා. ඇසට දකින රූපයට වෙන්නේ මොකද්ද කියන එක ගැන ප්‍රඥාවෙන් හිටියොත් බාහිර ලෝකයට ඔබ පාලනය කරන්න බෑ. බාහිර ලෝකෙන් කිසිම කෙනෙකුට ඔබට දුකක් දෙන්න බෑ. ඒක තමයි නිදහස, විමුක්තිය, නිවන, නිවීම කියලා කියන්නේ. ඒ නිසා මේ හත්තිගාමුග සූත්‍රයේ පාදක කරගෙන අපේ ජීවිතත් වඩ වඩාත්ම ධර්ම වෙත නැඹුරු කරගන්න උත්සාහ කරමු. මේ පින්තුනි සම්බුද්ධ ශාසනයේ කිය සුවිශේෂී ශ්‍රාවකයෙක්ගේ අසිරිමත් චරිතය. මේවාගේ ශ්‍රාවකයන් රැසක් හිටියා. චිත්ත ගෘහපතියා, හත්තාලවක, නන්ද මාතාව, කුජුතරා, විසාක උපාසක, මේ වගේ අනාගාමී බවට පත්වෙච්ච සුවිශේෂ ශ්‍රාවකයන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සෝභමාන කළා. භාගතුන් වහන්සේ නිතරම අනුශාසනා කරන්නේ මේ අනාගාමී ශ්‍රාවකයෙකුගේ චරිතය තමයි ආදර්ශයට ගන්න කියලා කියන්නේ ගිහන් හැටියට ඔබට. බුදුරජාණන් වහන්සේ කිසි විටකත් දේශනා කළ නැහැ අනාථපිණ්ඩික සිටුතුමා, විසාකා උපාසිකාව මේ ආදී අය ආදර්ශයට ගන්න කියලා නැහැ. ආදර්ශයට ගන්න කියලා නිතරම නම් වශයෙන් දේශනා කළේම අනාගාමී වෙච්ච අය. ඒ නිසා අනාගාමී වෙච්ච අය බොහෝම ඉහළ තලයක තමගේ මානසිකත්වය පවත්වා ගනිමින් තමන් සැනසෙන ගමන් තමයි සිරුතන අනිත්‍යයටත් මේ සැනසීමේ මාවතට මඟ පෙන්වමින් ආශිර්වාද කරමින් මේ සම්බුදු ශාසනයෙහි ආධ්‍යාත්මික ඵල නෙලා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා ඒ සඳහා අපි උත්සාහ කරමු. මේ ලැබෙච්ච ඉතාම දුර්ලභ අවස්ථාව සම්බුදු ශාසනයේ ෂණ සම්පත්තිය මොහොතක්වත් අපතේ නොනැසී උපරිම ලෙස සිල්වන්ත ජීවිතයක් ගත කරන්න. සතිමත් බව දිනු කරමින් සමාධිය දිනු කරගන්න. යතර විශේෂයෙන් ආනාපාන සතිය භාවනාව භාවිත කරමින් හිත සමාධිමත් කළා. මේ රූප ආදී ස්කන්ධ, ඇස ආදී ආයතන, ඒ වගේම චක්කු ධාතු ආදී ධාතු මේ හැම දෙයක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ යථාර්ථය අනිත්‍යතාවය අහෝතං සම්මුතං හෝතං භවිස්සති කියන මේ අනිත්‍යතාවය මෙනෙහි කරන උත්සාහ කරන්න. සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ ධම්ම අනත්තා, යදා පඤ්ඤාය පස්සති, ඒ සමගෝ විසුද්ධිය. මේ සීල සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න අපි දක්ෂමෝදී. මෙන්න මේක තමයි නිදහසේ මාවත, පවිත්‍රත්වයේ මාවත, නිර්වාණ අවබෝධයේ මාවත විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනිසා ඒතුම් සදහාමග යනට අපිත් උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තන සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට අද ශ්‍රවණය කරා වූ මේ සූත්‍රය ආශ්‍රයෙන් ගැටලු තියෙනවා නම් ඒත් අපි අහන්නට දැන් අවස්ථාව ලබා දෙනවා. අවසරයි සම්මහන්ත. ආනාගාමී අතිග අනාගාමී උස්මෙන් මහත්සේගෙන ඒවා ඉච්ඡන්නේ නැති කරනකොට එතකොට ඒ කියන්නේ අතිගේ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් බන්නේ ඒ කියන්නේ ද්වේෂය කියන අනුසය සම්පූර්ණ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔව් අනුසය වශයෙන් නැති වෙනවා අනගන් වීමේදී. සෝවාන් සකදාගාමී දෙකේදී අර කොලාරික මට්ටම අඩු වෙනවා. අනාගාමි වීමේදී සම්පූර්ණයෙන්ම ප්‍රහිණම වෙනවා. දේශය පොඩ්ඩක් අත් නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ ඇස ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු ගැටෙනකොට අපට ඒ අවස්ථාවේදී දේශයක් ඇති වෙන්නේ අසුභ අරමුණයි. නැත්නම් අනිෂ්ට අරමුණත් අයනුසෝ මනසිකාරයත් කියන කාරණා දෙකයි. රාගය හටගන්නේ සුභ නිමිත්තයි අයනුසෝ මනසිකාරය නිසා. ද්වේෂය හටගන්නේ අනිෂ්ට අරමුණයි නැත්නම් කටික අරමුණයි අයනුසෝ මනසිකාරය නිසා. අනාගාමි ශ්‍රාවකෙ මෙතෙන්දී උපරිම ලෙස ඔහු සිහිය පිහිටවාගෙන ඉන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. ඔහු සම්පූර්ණයෙන්ම අනුසය වශයෙන් දුරු කළ තියෙනවා. හැබැයි ඔහුගේ තවදුරට මාන්නේ තියෙනවා, මිනීම තියෙනවා. රූපරාග, අරූපරාග, උද්ධච්ච, අවිද්‍යා තවදුරටත් තියෙනවා. හැබැයි බොහොම සියුම් විදිහට තියෙන අනුසය වශයෙන් ඒ සියල්ලක්ම ඔහු අරහන්ත මාර්ගඥානයේදී අනුසය වශයෙන් දුරු කරනවා. හොඳයි, එහෙනම් අපි අදට මෙතනින් අවසන් කරමු. පින්තුණ බොහොමත්ම පිං බොහෝ දුර බැහැර ඉඳලා ධර්මයට ගෞරවයෙන් කැමැත්තෙන් ඔබ පැමිණියා. ඉතින් ඔබේ ජීවිතය ආලෝකවත් වන්නට ඔබේ ජීවිතයටම රැස් කරගත්තු පුණ්‍ය නිධානයක් කියලා ඔබ සතුටටපත් වෙන්න මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කළ මේ උතුම් ශ්‍රාවකයාගේ චරිතය, ඒ චරිතාදර්ශ අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් විදිහට මේ ධර්මයේ මෙත වඩවඩාත්ම සාමීප වෙන උත්සාහ කරන්න. ධර්මයේ තියෙන උතුම්ම කාරණා, වටිනාම කාරණා ඔබ ශ්‍රවණය කරන්න ඒ සඳහා ඔබට ලොකු අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාවෙන් ඔබේම ප්‍රයෝජනගෙන අපේ ආධ්‍යාත්ම දියුණුව සිදු කිරීමට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්මාවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්දේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සවින්තැවෙන සත් සම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.